කර සූදානම් වෙන්නේ දැනගන්නද පරිවර්තනය වෙන්නද? දෙකටම පුළුවන්. දෙකටම කැමතිද? උදව් කරගන්න පරිවර්තනයක් වෙන්න. ඒ පරිවර්තනය වෙනවා නම් මේ මොහොතේත් පරිවර්තනය වෙන්න පුළුවන්. එහෙනම්. එතකොට මට පරිවර්තනයට උවමනා කරන කාරණයක් විදියට කියන්නත් පුළුවන්. දැනගන්න උවමනා කරන රටාවක් අනුව කියන්නත් පුළුවන්. ඒ ඇත්තටම වැදගත් වෙන්නේ දැනුමින් බෑ. දැනුමක් කවදාවත් සත්‍යක් වෙන්නේ නැහැ. දැන් මම කියනවා අපේ නිවස කාමර 5යි, සාලයයි, කිචන් එකයි තියෙන්නේ කියලා. මං අහන්නේ ඒක ඇත්තද බොරුද? අන්නේ ඒ නිසා ඒක කවදාත් නෙවෙයි කියන්නේ. ඒ නිසා දැන් අපි දැන් එහෙම ඈත දෙයක් තිබ්බහම ඇත්තෙම අපිට එතෙන්ට යන්න ඕන, ගිහිල්ලා ඒක බලන්න ඕන, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. නමුත් මේ මනස ගැන කතා කරනකොට අපිට කාලයක් වේදම් කරගෙන කිලෝමීටර් ගණනක් යන්න ඕනේ නෑනේ. මේ මෙතන සංවේදී වෙන දේ. එහෙමනම් මේ මොහොතේම අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. හොඳයි. අපේ මනසේ ගොඩාක් දේවල් තිබුණත් අපේ මනසේ අපි විඳින්නේ ආකාර තුනයි. එක වෙලාවකට දුක් වේදනා විඳිනවා, තව වෙලාවකට සැප වේදනා විඳිනවා, තව වෙලාවකට අපි උපේක්ෂාවෙන් ඉන්නවා. එච්චර. ඊට එහාද? ඊට එහාද? ඒක ඇරෙන්නට දෙයක්, අලුත් දෙයක්. ලෝකෙ තියෙන්නට බැරිද? පුළුවන්. අන්න හරි. පුළුවන්. ඒ තුනම අපි පුරුදු කරගත්තා. තුනක්. ඔව් ඊටත් එහා නෑ. අපිට ලෝකේ හොයාගන්න හොයාගන්නට බැරිද? ඒ දැන් ඒකනේ මම කිව්වේ ලෝක බෝලේ ගෝලාකාරයි කියලා. අර උඩට ගිහිල්ලා නතර වුණා නම් අද සාමත් එතන ඉන්නේ. අපි මේ සහස්ර හොයාගන්නේ නෑ. ඊට එහා දෙයක් කියලා කල්පනා කරන්න පුළුවන් පුජ්‍යලේකුට තමයි මේ විශ්වයේ අනන්තය හොයාගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි මේ මනසෙත් තියෙන අනන්තය කියන්නේ අකාලිකත්වය. බුදුදහමේ අකාලිකත්වය කියලා කියන්නේ ඒ අනන්තය. ඒ අනන්ත වූ අසීමිත භාවයෙන් අකාලික කියන්නේ කාලයකට සීමා නොවු. එහෙම නැත්නම් කාලයත් තුලින් නිර්ණය කළ නොහැකි. ඒකේ තියෙන අර්ථ ප්‍රභේද ගොඩයි. එකක් තමයි බුදුදහමේ හැම කල්හිම නිවන් දකින්න පුළුවන් කියන ධර්මය ඔබ. ඒක එක කාරණයක්. ඊළඟට ධර්මය අකාලිකයි කියලා කියන එකේ අදහස් වෙන්නේ ධර්මයේ හඳුනා ගන්නට තියෙන හොඳ මාවතක් අපිට. ධර්මයේ හඳුනා ගන්නට තියෙන හොඳ මාවත. දැන් කොහොමද අපි කාලයෙන් යමක් හඳුනාගන්නේ? මෙන්න. මෙහෙම රූපයක් පෙන්වනවා. මේක කාලය. අතීත සංඥාවෙන් බලනවා. ඇහුවාම කියනවා කවුද මේ ශාස්ත්‍රූන් වහන්සේ? බුදුහාමුදුරු. කොහොමද බුදුහාමුදුරු කියලා කවද ඉඳලා දන්නේ? අපිට මොන්ටිසෝරි ඉඳලා අම්මා තාත්තා ඉඳලා මේ දෙන්නේ මේ රූපෙට මේ විදි කෙනෙකුට බුදුහාමුදුරුයි කියලා නාමික හා රූපික සංඥාවක් අපිට දුන්නා. ඉතින් එහෙමනම් කාලය තුලින් කලමනාකාරීත්වය තුලින් ග්‍රහණය තුලින් අතීත සංඥාවෙන් මේක දිහා බලනවා. කාලය තුල තව පොතක් තිබුණා. ඒ පොතේ මම නමක් දැම්ම රය දහවල ඉක්ම වූ රහතුන් කියලා. රාත්‍රිය දහවලත් ඉක්ම වූ. දැන් බලන්න ලෝකේ කවුරුත් හිතන්නේ නැති පැත්ත. හැමදාම අපි රෑ වෙනවා, හැමදාම දහවල් වෙනවා. හැමදාම උදේට නැගිටිනවා වැඩ කරනවා, ආයි රෑට කන් නිදා ගන්නවා, ආයි උදේට නැගිටිනවා, ආයි වැඩ කරනවා. ආයි මේ චක්‍රය. අපි ජීවිතේ දැඟලා තියෙන්නේ රාත්‍රිය හා දහවල. ඉතින් ඒක අලුයම මධ්‍යම කියලා ඒක බෙදා ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් රාත්‍රියත් හඳුරයි එළියයි. රෑයි දහවලයි. ඊට එහා දෙයක් ලෝක මිනිස්සු ලෙහෙසියෙන් කෙනෙක් හොයනවද? ඒක තමයි අපි හිතාගන්න දෙයක් නේද? නෑ, අපිට පේන දෙයක්, අපිට අත්විඳින දෙයක්. ඔව්, අත්විඳින දෙයක්. ඒක රාය කියන්නේ බොරුවකුත් නෙමෙයි, රදහවල කියන්නේ බොරුවකුත් නෙමෙයි. අපි ප්‍රත්‍යක්ෂ කරනවා. මම අහන්නේ ඒ දෙක බොරුයි කියන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. ඊට එහා දෙයක්. දැන් මහා පෘථුවිය බොරුයි කියන්න ඕනේ නැහැ නේ ඊළඟ ග්‍රහලෝකේ හොයාගන්න අපිට. ඈ, ඒ ග්‍රහලෝකේ බොරුයි කියන්න ඕනේ නැහැ නේ තව ග්‍රහලෝකයක් හොයාගන්න. ඒ වගේ මේ දෙක බොරුයි කියන්න ඕනේ නැහැ මම. ඊට එහා දෙයක් අපි හොයනවා. ඒ දෙක සත්‍යයි. ඒ දෙහදයක් සොයනවා අපි. අපි හිතාගෙන ඉන්නේ තව ගේකට පදිංචි වෙන්න යන මේ තියෙන ගේ කඩන්න ඕන කියලා. තියෙන ගේ කඩන්න ඕනේ නෑ. ඒ තිබුණාවේ පුරාවිද්‍යාවට හරි ගන්න අපිට යන්න පුළුවන් අලුත් නිවස එකට. අලුත් නිවස එකට යන්න. දවාලය රෑ අතර තියෙන වෙන්කිරීම වරදක් කියන්න බෑනේ. ඒක මම කියන්නේ ඒකට කිසි දෙයක් කරන්න එපා. ඒක හොල්ලන්නවත් එපා. රෑ කියලා දෙයක් තියෙනවා, දහවල කියලා දෙයක් තියෙනවා. රාත්‍රිය කියලා අපි කියන්නේ ඇසට අඳුරයි ගමන් කරන්න බෑ. පේන්නේ දහවල කියන්නේ හොඳින් අපිට වර්ණ හඳුනාගත හැකි මාර්ගයේ පේන අවස්ථාව. අපේ ඇස්වල තියෙන ක්‍රමවේදයට අනුව මම කතා කරන්නේ ඒ දෙක හොඳයි. ඒ දෙක ඒ රෑ දහවල තිබුණා වේ. ඊට එහා ගවේෂණය කරන්න. ඊට එහා ලෝකයක් හොයන්න. ඔබේ නුවණ ඒක බාරගන්නේ මොන විදියටද කියලා බලන්න. බැහැ කියනවද? නැහැ කියනවද? කම්මැලි වෙනවද? පසුබානවද? නෑ එහෙනම් මීට වැඩි දෙයක් නැතුව ඇති කියලා හිතනවද? දැන් අපේ චක්‍රවාටේ හොයාගෙන ආ මීට වඩා දෙයක් නෑ විශ්වය මේකයි කියලා හිතුවා නම් ඉවරයි. මම ලෝකෙ මේ දියුණුවයි සංවර්ධනයයි කියලා අද හිතන්නේ. මේ අපිට හිතන්නවත් බැරි දේවල් ලෝකෙ නිර්මාණය වෙන්නේ මීට වඩා දෙයක්. අධ්‍යාත්මික ලෝකෙත් එහෙමයි. අපි මේ විඳින හැඟෙන දෙයට වඩා දෙයක් විතරම මීට වඩා දෙයක්. අපි දුක් වෙනවා ඊට වඩා දෙයක්. අපි සැප විඳිනවා ඊට වඩා දෙයක්. අපි උපේක්ෂා වෙනවා අපි ඊට වඩා දෙයක්. අපිට මනසේ කියලා දෙයක් තේරෙනවා ඊටත් වැඩිය දෙයක්. නෑ කවදක හරි ඒකේ කෙලවරක් ඇති වෙන්නේ. ඒක තමයි. කවදක හරි කෙලවරක් තියෙනවා. ඒ දවසකට ගිහිල්ලා දැන් උදාහරණයක් කියමුකෝ. දැන් සිරිපාද නැගගෙන යනකෝ. සිරිපාදයක පඩියකට නැග්ගාම එයාට තව පඩියකට නගින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟ පඩියකුත් තේනවා. සෙව්වොත් තව පඩියකුත් තේනවා. ඔහොම පඩි පඩි නැගගෙන ගිහිල්ලා හැබැයි එයාට කවදක හරි පඩියක් නැති වෙන දවසකුත් එනවා. ඒක හැබැයි Taman නිර්ණය කිරීම තුලින් නෙමෙයි ස්වභාව ධර්මයේ තුලින්. කන්දේ උස ප්‍රමාණයම ඒක තීරණය කරනවා. මම නෙමෙයි. ඒක ස්වභාව ධර්මයේ තීරණය කළේ. අන්න ඒ නිසා අපි තීරණේ නොකොට ස්වභාව ධර්මයේ තුලින් තීරණයක් පැමිණෙන දවස පැමිණෙන තුරු අපි එන්නවා. දැන් ඒකනේ. දැන් අපේ මිනිස්සුන්ට කිව්වා විශ්වය අනන්තයි කියලා අපි හොයන්න ගියේ නෑ. ඒ නිසා අපි මෝඩ මිනිස්සු වගේ හැමදාම හිටියා. විද්‍යාඥයෝ එහෙම හිටියේ නෑ. විද්‍යාඥයෝ හොයන්න ගියා. කොහෙන්ද ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂව විශ්වය අනන්තයි කියලා දකිනවා. ඉතින් ප්‍රත්‍යක්ෂව විශ්වය අනන්තයි කියලා දකින එකයි සංකල්පයේ විශ්වය අනන්තයි කියලා මෙහිම ඉන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඈ? ඒකනේ. ඒ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි අර මේ අනන්ත බව දැකලා ඒ අනන්ත බව අපි තුර ප්‍රත්‍යක්ෂ කරගන්නවා. බුදුහාමුදුරුව නිකලස් කියලා අපි හා එහෙමයි කියලා අපි පාඩුවේ ඉඳලා හරියන්නේ නැහැ. ඈ බුදුහාමුදුරගේ ධර්මයේ අකාලිකයි කියලා හා එහෙම ධර්මයේ අකාලිකයි කියලා පොත්පත් කොහොම තිබුණා. අපි අකාලික වෙන්නේ අපි මේ බුද්ධ ගුණයන් වලට ඥානයන් වලට දර්ශනයන් වලට සමාන්තරව දකින්න ලෝකයේ විශ්වය බලන්න පුරුදු වෙන්න එපා. බුදු ඇස අපි තුල පහල කරගන්න එපා. හැමතිස්සෙම දකින දේ නොවේ දකින ඇහැ දිහා අවධානය යොමු කළොත් මේ මස් ඇසින්නේ මේ අපි අධ්‍යාත්මික මනසේ ඇස. අධ්‍යාත්මික මනසේ ඇස තුලින් හැමතිස්සෙම අරමුණක් සංකල්පයක් ස්වરૂපයක් රටාවක් දිහා බලන්න පෙළඹෙනවා. ඒ දකින රටාව තමයි අපි ප්‍රකාශනයක් හැටියට ඉදිරිපත් කරන්නේ. ඒ හැම වරකම දකින දේ ගැන කියන්නේ නැතුව දකින ඇහැ ගැන පරීක්ෂා කරන්න උත්සාහ කළොත් අපිට නැවුම් වෙවි අලුත් වෙවි යන්න පුළුවන්. මෙන්න මේක තමයි ආත්ම ගවේෂණය කියන්නේ. තමන්ගේ පැත්ත හොයන එකනේ. දකින්න දේ නෙමෙයි නිතරම දකින්න ඇහැ. දැන් අපි එක ස්වරූපයක් තව ස්වරූපයකින් දකිමු. කෝණයකින් දකිමු. එතකොට අපි එතනදි බලන්නට ඕන, හරි මේ කෝණය බලන්නේ කුමන කෝණයකින්ද? ඊට පස්සේ අපිට තව කෝණයක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කෝණය අපි ග්‍රහණය කරේ තව කුමන කෝණයකින්ද? අන්න එවිට අපිට තේරෙනවා අර බුද්ධ වචනේ තියෙන තත්ත තත්‍රා විනන්දනී. නැවත නැවත බැඳෙනවා. එක දෘෂ්ටියකින් මිදෙනකොට තවත් එක එළඹ ගන්නවා. ඒ දෘෂ්ටියෙන් මිදෙනකොට තවත් එකක එළඹ ගන්නවා. ඉතින් මේ සියල්ලකින්ම නිදහස් වුණු තැන තමයි අර ස්වභාවය තුළින් ප්‍රත්‍යක්ෂ වෙලා අපි නිදහස් වෙන්නේ. ඒක තමන්ගේ තීරණයක් නොවෙන්න ඕන. ඒක ස්වභාව ධර්මයේ තුල තීරණය කරන ලද බලයක් බවට පත් වෙන්නට ඕන. නෑ ඒක ඒක ඇත්තම විග්‍රහ කරන්න අමාරුයි. ස්වභාව ධර්මයේ නෑ දැනෙන දේ මෙන්න මෙයි කියලා. නමුත් සියලුම ප්‍රශ්න නූපදින තැනකට තමන් එයි. ඈ දෙක යන්නේ සිරිපාදේ උඩුමු පතුල ළඟට ගියාට පස්සේ ස්වභාව ධර්මයේ තුලින්ම ඔහුට ඊළඟ පඩියක් නැති වගේ තහවුරු වෙනවා. තව පඩියක් නෑ. ඒ එතන ඇවිල්ලා ප්‍රත්‍යක්ෂතාවය ප්‍රත්‍යක්ෂතාවයක් අවබෝධය කියන වචනයත් හොඳයි. බෝද අවබෝධ ඒක ලොකු දෙයක් තියෙනවා. බෝධ කරගන්නවා කියලා කියන්නේ දෙයක් අපි ග්‍රහණය කරගන්නවා තේරුම් කරගන්නවා. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ ග්‍රහණයෙන් නිදහස් වෙනවා. අනුබෝධ හා අවබෝධ. අනුබෝධ කියන්නේ අපේ මහත්කිය අපි කියනවා පුතාලා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ. මෙයාගේ කුස අඩි 5යි අඟල් 6යි. මෙයාගේ වර්ණය පහ පාට පුරු ඇඟක් ශරීරයක් තිබුණේ කියලා. ගන්න පුතා මොනවද? හා පටි අරන් යන්නේ. හරි. මේ තියෙන කියලා අපි කියලා දෙනවා. මේක තමයි අනුබෝධය. අවබෝධය කියලා කියන්නේ අපි මේ තේරුම් ගන්නවා කියන සීමාව අතික්‍රමණය කරනවා. අපි තේරුම් ගන්නවා, ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා, පරිශ්‍රණය කරනවා කියන සීමාවත් අපි අතික්‍රමණය කරනවා. බුද්ධිය අපි කිසි වෙලාවක අපි ඕන්නේ නැහැ. බුද්ධිය හැමතිස්සෙම කුමන හරි දෘෂ්ටියක රැඳිය යුතුයි. එහෙම නැත්නම් කුමන හෝ වේදනාවක රැඳිය යුතුයි කියලා තීරණයක අපි ඉන්න ඕනේ නැහැ. මේ මනස අනන්තයක අනන්තය ලෝකයේ ස්පර්ශ කරු. ඒක ඒ තුල අනන්තයක් දැනෙනව ඇරෙන්න වේදනාවක් දැනෙන විදියක් නැහැනේ. ඒ තුල අනන්තයක්මයි දැනෙන්නේ. මම කියන කාරණය තුල තමයි තමන්ගේ දර්ශනත් අන් අයගේ දර්ශනත් කියන මේ දෙකම අපි ගොනු කරලා බැලලා තියෙනවා. මමත්වය. මමනේ දකින්නේ. මමත්වය. අපිට මේ මම කියන කාරණය තුලින් නැතුව එයින් බැහැර වෙලා මේ ලෝකේ දිහා බලන්න පුළුවන් නම් අපිට මේ ලෝකේ සැබෑ තත්ත්වේ බලන්න පුළුවන්. නැත්තම් අර මම කියන කාරණය තුල පදනම් වෙනකොට තමන්ගේ මතවාදයක් හෝ බාහිර ලෝකයේ මතවාදිකින් බලන විට ඒක වර්ණවත් කැඩපත් කණ්ණාඩියක් බවට පත් වෙනවා. වර්ණ තැවුරු කණ්ණාඩියක් බවට පත් වෙනවා. තමන්ගේ මතවාදයෙන් බැලුවොත් අන් අයගේ මතවාදයෙන් බැලුවොත්. ඒක එහෙම තමයි. ඒකයි තියෙන ස්වභාවය. දැන් මේ කවර දිහා බලුවොත් මේ කවර දිහා බලන්නේ තමන්ගේ මතවාදයෙන්ද අන් අයගේ මතවාදයෙන්ද? මේක අපි උපදේවීම දැනගෙන හිටියද මේක ලියුම් කවරයක් කියලා? මේක කහපාටයි කියලා? මේක දැකපු ස්වභාවය ඉඳලා දන්නේ අපි මේක මේ හැඩේ බලන මොකද්ද අම්ම මේ පුතා මේක තමයි ලියුම් යන්නේ කියලා අපි මේක ලියුම් කවරයක් කරගන්න. ඒ වගේ ඉතින් අපි හොඳයි ඒ සියලුම සංකල්ප වලින් තොරව මේක දිහා බලමු. මේක ලියුම් කවරයක් වේද? ලියුම් කවරයක් වෙන්නේ නැහැ මේකේ. කහපාටක් වේද? කහපාටක් වෙන්නේ නැහැ. දැන් ඒ සංඥාවට බැඳුනට පස්සේනේ ගහගන්නේ. දැන් මම මේකට කියන රතු පාටයි කියලා. සඤ්ඤාව ඉඩ දෙනවද මේක රතු පාටයි කියන්නේ? නෑ, අපි ඒක ජය ගන්න දෙන්නේ නෑ. අපි මේක කහ පාටමයි කියලා ඔප්පු කරනවා. මොකද අපි කහ පාටයි කියලා ඉගෙනගෙන තියෙන්නේ කියලා කියනවා. අය විශ්වවිද්‍යාලවල සතම් පාටවල තියෙන ඕක. හැබැයි ලෝතර බුදු කෙනෙකුගේ උත්තරේ ඔයිට වඩා වෙනස්. මේ වගේ ලා පාටකට ඔබ කියන්නේ රතු පාටයි කියලා නම්, මේ වගේ කොලකයකට ඔබ කියන්නේ හිරමණයක්, පොල් ගාන හිරමණයක් කියලා නම්, ඒ හිරමණෙන් කළ හැක්කේ ඇතුළට කඩදාසියක් දමා තැපල් කිරීමට නම්, ඒකට ඔබ කියන්නේ හිරමණයයි කියලා නම්, මේක හිරමණේ තමයි. සුදු මහත්තුරේ කවුරු හරි කෙනෙක් කම් කියපු නිසානේ ඔක්කොම කම් කිව්වහම එන්නේ. ඉතින් ඔය කම් කියන එකට වෙන මොනවා හරි වචනයක් දීලා තිබ්බනම් එහෙනම් මිනිස්සු කම් කියන්නේ යන්න කියලා අර්ථයක් දීලා තිබ්බනම් මිනිස්සු ඔක්කොම කම් කිව්වහම යන්න. බහු මතවාද, අත්වාද, අත්වාද, බහුවාද, මේ අත්වාද මහුවාද අපි පරයා යන්නටම ඕන, ඉක්මවා යන්නටම ඕන, ඊට වැඩි ඥානය වඩන්නම ඕන, දර්ශනය කරන්නම ඕන. ඒක නුවණම තමයි හසුරවන්න තියෙන වෙන දෙයක් නෑ. නුවණින්ම බලන්න ඊට වැඩි දෙයක්, ඊට වැඩි දෙයක් හොයන්න. ඊට පස්සේ ඒ අදාළ කරන ඒ විශ්වයේ අර දෘෂ්ටිමය බැඳීම් සිඳෙනවා. ඒ දොරටු අපේ අතරින් මේ නැති වෙලා යනවා. මේ එහෙම වෙනකොට අපේ ඥානීය මේ විශ්වයේ තියෙන අනන්තීය ගුණය තුල දකින්නට අවකාශය සකස ගන්නවා. එසත් ඒක ඇත්ත. නමුත් අපිට විශේෂ කාරණයකට යන්නනේ ඕන. දකින්නකට වැඩි දෙයක්. දකින්නකට වැඩි දෙයක්. අපි දකින සම්මුති සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය විනාශ කරන්න එපා. සම්මුති සත්‍ය ඒක එහෙම තිබුණා. ඒක හොල්ලන් නැතුව අපිට අලුත් දෙයක් හොයන්න පුළුවන්. සම්මුති එහෙම නෑ. ඔව්, දැන් අපි මෙතෙන්දි විග්‍රහ කළේ සම්මුතිය සෑදෙන ආකාරය පිළිබඳව. තියෙන්නේ. ඒ නිසා අපි ඒකේ සම්මුතිය හැදෙන ආකාරය ඒකයි. නමුත් අපි ඊට වැඩි දෙයක් සෙවිතු. එතකොට මේ ලියුම් කවර දිහා මොනම හැඩයකින් බැලුවත් ඒ හැඩේ හරිය කියන්න බෑනේ. ඒක තමා විසින් හදන හැඩයක්. හා හරි හරි. හදන හැඩය. ප්‍රශ්නයක් කියලා එකක් ඇති වෙන්නේ සංඥාවක් කරේ සංඥාවක් අපි කියන එක ඒ ග්‍රහණය කිරීම මතනේ ප්‍රස්තබෝකේ උඩ නැගින්නේ ඒකයි. දැන් මේක ශ්‍රී ලංකාව, මේක අපේ ඉන්දියානු වෙනවා, මේක ඉන්දියාව අපේ, ඇමරිකානෝ කියනවා මේක ඇමරිකාව අපේ, මේක එංගලන්තේ, මේක අපේ. ඒකනේ ප්‍රශ්නේ. අපි හිතනවා ඒ රට වෙනුවෙන් පිස්සු වැටීම ශ්‍රේෂ්ඨත්වයක් කියලා. ඕනම රටක මිනිස්සුන් තුළ තියෙන දේ. ඒ නිසා ඒගොල්ලෝ හරම හිතනවා. ඒ නිසා අපිත් එහෙම හිතන්න ඕන කියලා ඊළඟට ඒ පරම්පරාව වේගෙන් වේගවත් වෙනවා. දැන් අපේ මහත්ය රටදී ප්‍රොජෙස් 20ක 30ක හරි 10ක හරි ඉඩම කයක් නිවසක් ඇති. ඔය නිවස මගේමයි කියලා හිතාගෙන, ඔය බිම් කොටස මගේමයි කියලා හිතාගෙන මේ මහ පොළොවේ ජනිත වෙලා මිය ගිහපු මිනිස්සු සංඛ්‍යාව කොච්චරද? මහත්යෙන් පස්සේ තව කී දෙනෙක් නම් ওই ඉඩම මගේ කියලා හිතාගෙන ඉඳලා මියයිද? දැනට බලන්න ඔබට ඇති කරන කම්පණය ඔබේ ඉඩම, ඔබගේ නිවස, ඔබගේ කියන දේ. සංඥාවනේ මෙතන ඇති වෙන්නේ. සංඥාවෙන් තමයි ඉඩ දෙන්නේ නැත්තේ. අපි වාහනයක් මිලදී ගන්නවා. එයා සතුව තියෙනකන් අපිට ඒව පරිස්සමෙන් අල්ලන්නවත් දෙන්නේ නැහැ මේක මිලට ගන්න. පරිස්සමෙන් ඔන්න බලනවා. ඉතින් එයා තියෙන. ඉතින් එයාට අදාළ ගාන දුන්නා අරගත්තන පිළිකිතව තේරා ගත්තට පස්සේ ඒ මිනිස්සයට හදිසියෙන් ගමනක්වත් යන්න අපි දෙන්නේ නැහැ. සංඥාවනේ සංඥාවක තියෙන ප්‍රබලත්වය. ඉතින් සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය තමයි මෙතන තියෙන ගැටලුව. නමුත් අපේ වැරදි මතයක් තියෙනවා මේ තියෙන සංඥාවල් පිළිගුල් කළාම හරියයි කියලා. එතකොට එන්නේ පිළිගුල් සංඥාව. එහෙනම් හරියන්නේ ඒ තව සංඥා පද්ධතිය. එහෙනම් අපි ශූන්‍ය සංඥාවක් ඇති කරගන්නවා. එතකොට ඒ සංඥා දුරු වීමක් වෙන්නේ තවත් සංඥා පද්ධතියකට යනවා. එහෙනම් අපි මුකුත් නොකර ඉන්නවා. ඒ තවත් සංඥා පද්ධතියක්. ඉතින් ඇත්තටම මේ සංඥාව තුළම කැරකෙනව මිසක් විශේෂ ඥානයක් ස්වභාවය තුළින් නූපදින නිසාම තමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ මිහිතලේ මත ප්‍රථම වතාවට ඉන්ද්‍රිය විෂය අතික්‍රමණය කළ සාස්ෘන් වහන්සේ බවට පත්වන්නේ. මේ මහා භද්‍ර මේ කල්පය තුල ඉන්ද්‍රිය විෂය අතික්‍රමණය කළ, තනිව අතික්‍රමණය කළ මහා වීරයන් වෙන්නේ බුදුහාමුදුරුවෝ ඒකයි. අද යම් කිසි කෙනෙක් දැක්කොත් ඒ දකින්නේ බුදුහාමුදුරන්ගේ විෂයේ ඒ අවබෝධාත්මක ගුණේ ශක්තිය තුලින්, ප්‍රකාශන මාධ්‍යය තුලින් තමා තුළ ඇති කරගත්ත, ජනනය කරගත්ත ශක්තිය තුළින් තමයි ඒක දකින්නේ. එහෙම නැත්තම් මිනිස්සුෙකුට ස්වභාවයෙන් බිහි වෙන්නේ නැහැ සංඥා දර්ශන මේ ඉන්ද්‍රයන්ට එහා දෙයක් ගැන හිතන්නේ. සාපේක්ෂිතවයි හිතන්නේ. ඉන්ද්‍රිය සාපේක්ෂිතවයි හිතන්නේ. ඉන්ද්‍රියට සමාන්තරවමයි හිතන්නේ. ඉන්ද්‍රියට හැම දෙයක්ම තේරෙන්න ඕන. ඉන්ද්‍රියට ග්‍රහණය වෙන මට්ටමකම තමයි දිවගෙන යන්න බලන්නේ. ඒ දිවගෙන යන හැම මොහොතකම තමන් ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් තුළ ඉන්නෝ. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් තුළ ඉන්නවා කියලා කියන්නෙම යම් කිසි දෘෂ්ටිමය ආකල්පමය විදියට ග්‍රහණය කිරීමක්මයි. ඉන්ද්‍රිය ඉක්මවා දැකිය යුතුයි. නමුත් ඉන්ද්‍රිය ඉක්මවා දැකිය යුතුයි කියන ප්‍රශ්නාර්ථයක් එතන තියන්නේ නැතුව අපි බලාපොරොත්තුවක් එතන තියන්නේ නැතුව අපි මේ මොහොතේම ඒ ගුණය දිහා බැලිය යුතුයි ඉන්ද්‍රියන්ට වඩා එහයි. හැමතිස්සෙම අපි දකින දෙයට වඩා ඒ දකින්නේ ඇස පිළිබඳව අවධානය යොමු කරන්න අලුත් වෙන්න පුළුවන්. අවසානයේ වෙනකන් අලුත් වෙනවා. ඒ ඔසි සිතවිලි සිතේ යම්කිසි යම් මූලික පදනමක් තියෙන හැඩයක් තියෙනවා. ඒ පදනම තුල තමයි මේ හැමදේම මේ පැලවෙන්න පටන් ගන්නෙ. දැන් අපි හිතමුකෝ එක එක පැලෑටි පැලවෙන එක එක පොළවල් තියෙනවා. දැන් ගොයන් ගහක් මේ තියෙන ඝන පොළවේ පැලවෙන්නේ නැහනේ. ඒකට මෘදු පොළවක් ඕන. ඒ වගේ යම්කිසි මානසික පසුබිමක් තුල තමයි ඔය සිතවිලි කියන පද්ධතිය ඇති වෙන්නේ. ඉතින් අත් වශයෙන්ම ඒක අපි අර මේ පැලවෙන දේවල් කප්පාදු කරනවට වැඩිය හොඳයි පසුබිම නිවැරදි කරගන්න එක. මේ පසුබිම තුල තමයි අර දේවල් පැලවෙන්නේ. ඒ නිසා පසුබිම දෘෂ්ටිය කියන එක, සම්මාදිට්ඨිය කියන එක, මූලික පදනම කියන එක, දැක්ම කියන එක අනිවාර්යෙන් අවශ්‍ය කරනවා මේ නිවැරදිව. නිවැරදිම දකින්නවා කියලා අපි හිතන මොකද්ද නිවැරදිවම දකින්නවා කියලා කියන්නේ. අපි ඉතින් මතයක් හදනවා මෙන්න මෙහෙම දැකීම નિවැරදි කියලා. ඊළඟට අරාගමට ගියන් ඒගොල්ලෝ මතයක් හදනවා මෙහෙම දැකීම નિවැරදි. අරගොල්ලෝ හිතනවා මෙහෙම નિවැරදි කියලා. බුදුහාමුදුරුවෝ නම් කියන්නේ මිනිස්යාගේ මේ තියෙන සමස්ත දැක්ම තුලම තියෙන්නේ අවිද්‍යාව. තමන් තේරෙන විදිහට තමන්ට ග්‍රහණය වෙන විදිහට. ඉතින් සැබවින්ම ලෝකේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ඉන්ද්‍රයන්ට වඩා එහාට ගමන් කළොත් ලෝකෝත්තර ඥාන දර්ශනයක්, විමුක්ති ඥාන දර්ශනයක්. ලෝකයෙන් එතර, ලෝකයේ කිව්ව ඉන්ද්‍රියන් 6, ලෝකයෙන් එතර දර්ශනයක්. ඉන්ද්‍රියන් 6ට වැඩිය ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතව දකින්නේ නැති, පුජ්‍යල සාපේක්ෂිතව දකින්නේ නැති, ස්ත්‍රී පුරුෂ සාපේක්ෂිතව දකින්නේ නැති දර්ශනය. බලන්න මම පිරිමියෙක් හැටියට දකින්න ගියොත් එතකොට පිරිමියෙකුට අදාළ විදියට පේන්නේ. පුරුෂයෙක් ස්ත්‍රියක් විදිහට දකින්න ගියොත් ස්ත්‍රියකට අදාළ විදිහට දකින්නේ. බෞද්ධයෙක් හැටියට දකින්න ගියොත් ඒ විදිහට පේන්නේ. අනිත් ආගමිකයෙක් බලන්න ගියොත් ඒ කතෝලික, මුස්ලිම්, හින්දු දෘෂ්ටියට අනුව පේන්නේ. දැන් අපි කෙනෙක්ගෙන් අහුවම ඔයාගේ දෙයියෝ කවුද? අපි හින්දු. අපි අර දෙයියෝ, මේ දෙයියෝ, මෙහෙ මෙහෙ මෙහෙ මෙතින් නම් කියන. ඉතින් ඒ දෘෂ්ටිවල තමයි හිර වෙන්නේ. නතර වෙන්නේ. ඉතින් ඒ සංකල්ප තුළ මිනිස්සු ජීවිතේ කුරිරු වෙනවා, වරක හඬා වැළපෙනවා, වරක උමුතු වෙනවා, වරක හිත සහනයක් හදා ගන්නවා, ඒත් හිතින් මවාගෙන හදා ගන්නවා. හරි කියලා. මනෝනේ, මනස කියන්නේ මනෝ, මවාගත්. මනෝ කියන්නේ ඒකයි, මවාගත්. හැමදේම මවන ලද, නිර්මාණය කරන ලද, ඇඳ ගන්න ලද චිත්‍රය. මේ ඉඩම මගේ කියලා අපි ඇඳ ගන්නවා. මේ ශරීරය මගේ කියලා ඇඳ ගන්නවා. මේ පොත මගේ කියලා ඇඳ ගන්නවා. ඒ පොත කඩේ තියෙද්දි මගේ නෙමෙයි, මුදල් දීලා ගත්ත ගමන් මගේ කියලා ඇඳ ගන්නවා. ආයේ මේක පිටුවක් අර කඩ මිනිස්සුන්ට කඩන්න දෙන්නේ. මේ මුදල මේ රටේ වළංගු මුදලින් මේ රුපියල් 1000යි කියලා ඉවරලා ඇඳ ගන්නවා. ඇඳලා සම්මත කරනවා රාජ්‍ය තන්ත්‍රය. ඊට පස්සේ ඒ වෙනුවෙන් මිනිස්සු ලොකු අගයක් දෙනවා. ඒකට ලොකු ගහ මරා ගැනීම තියෙනවා, සොරකම් කිරීම තියෙනවා, ඔක්කොම තියෙනවා. උදව් කිරීම තියෙනවා. ඔක්කොම තියෙන්නේ මේ සංඥාව තුළ. සම්මතේ මනෝ. ඉතින් මම ගන්නා වූ දෙයට වැඩි දෙයක් ලෝකේ තියෙන සත්‍යය. මනසේ ස්වરૂපය ලෝකේ මනෝවිද්‍යාත්මකවරු සෑහෙන හොයලා තියෙනවා. ඒ ගැන අපි හරියම ආදම්බේගේ මනෝභාවයන් පිළිබඳ, මනෝ ලක්ෂණයන් පිළිබඳ ප්‍රකාශන කරලා තියෙනවා. නමුත් ඒ අය තුලින් මම නොදැක්ක එකම දේ තමයි මේ මනස ඉක්මවා යෑම ගැන කතා කරන්න ඕන් තුල ශක්තිය සමහර අය ළඟ තිබිලා නැහැ. දැන් නම් ලෝකයේ මේ කීප දෙනෙක් ඉන්නවා. ඒ ගැන කතා කරන්න පුළුවන් අය ඉන්නවා. එයා කතා ඒ ගැන කතා කරනවා. ඒ අය තමයි අර එක්කෙනෙක් තමයි මූජි. එතුමා ගැන කියලා තියෙනවද දන්නේ අපේ මහන්තර. ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු කතා කරන්නේ මූජි. එතුමා මේ විශේෂ කෙනෙක්, මම දුටු කෙනෙක්. මට එතුමා තමයි කෝල් කරේ අපි කවුද හඳුන්ලා දුන්න මහත්තයා. මෙයාට එන්න කිව්වේ විපුල මහත්තයා. එතුමා තමයි මතක් කරේ. එතුමා හරියට හරි. එතුමා කියන ඔබ වහන්සේ සිංහලෙන් කියන දේ ඉංග්‍රීසියෙන් කියන කෙනෙක් මම හොයාගත්ත කිව්වා. මම කව බලන්න මම බලන්න කියලා. මම එකම එක දේශනාවයි ඇහුවේ හරියටම හරි. මම කිව්වා මේක තමයි මම කියන දේ එතුමා ඉංග්‍රීසියෙන් කියන. හරි. හරි සරල මිනිස්සෙක් අර ජැමිකාවේ කියන ප්‍රදේශයේ ඇමරිකාවේ මේ කොණ්ඩ අර මේ වෙච්ච රැවුලක් පොඩ්ඩක් මවාගත්ත යම් කිසි හින්දු ස්වරූපයක් තිබුණට මනස විශ්වීය දර්ශනයකට පාත්‍ර කරගත්ත මිනිස්සෙක්. ඒ මිනිස්සයා ඉතින් ඒ සමාජ තලය තුළ ඒ විදිහට ජීවත් වෙනවා. ඉතින් නැත්තම් බෑනේ. දැන් මම මේ විදිහට ජීවත් වෙන්නේ මේ සමාජ තලය තුළනේ. ඉතින් මට බැරිද මේ සමාජ තුලේ අතික්‍රමණය කළ ලෝකයේ දකින්න ඥානයේ වශයෙන් මේ සමාජ තුලේ මේ ස්වરૂපයේ තිබුණයි කියලා මා සිටිය යුතු නේද? හඳුරුම්පතේ ශ්‍රී ලාංකිකයෙක් වුණාට අපිට විශ්වීය මුළු ලෝකෙම පුජ්‍යලයක් වෙන්න පුළුවන්. විශ්වීය පුජ්‍යලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒක තහංචියක් නෑ මනසෙ. පරිවර්තනය වෙන්න නම් අපි අර ධර්මය හොයන්න ඕනේ. මේ ලෝකයේ තියෙන දේවල් මම කියන්නේ මේවා පිළිකුල්ව දකින්න කියලා. මම මේවා කියන්නේත් නෑ වර්ණා කරලා දකින්න කියලා. ඔබට හිතුනොත් ඕනම දෙයක් වර්ණා කරලා දකින්න පුළුවන්. ඕනම දෙයක් පිළිකුල් කරලා දකින්න පුළුවන්. මට ඉස්සර ධූරියන් හරීම පිළිකුල්. මට එක සායනහසේ කෙනෙක් බොහොම අමාරුවෙන් ධූරියන් එක මදුලක් මේ ලබා දුන්නා. නාහේ වහගෙන එහෙම කෑවා. හරි රසයි. ඊට පස්සේ මං ආකල්පය සංඥාවක් දුන්න මේ මේ මෙහෙම ගඳක් තිබ්බට මේක හරි රසයක් තියෙන හොඳ ගුණාත්මක ආහාරයක් කියලා. දැන් 7800 දිහ දැක්කම මම දන්නවා. ඉතින් ඒ වගේ මේ ඕනම දෙයක් කෙනෙකුට පිළිකුල් කරගන්න පුළුවන්, ඕන වර්ණ කරගන්න පුළුවන්. ඒක එච්චර ගැටලුවක් නෙමෙයි. දැන් අපිට මිනිස්සුගේ ශරීරයක් මෙහෙම කපල වෙන් කරලා මේව කරලා අර එම්බම් කරනවා කියන එක මේව හරි පිළිකුල් සහගත දේවල්. මේ නමුත් ඒක පුරුදු වෙච්චයි ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක පොඩි පොඩි වඩු වඩුවක් විතරයි යාට. ඉතින් ඒ නිසා මේ පිළිකුල් කළාම නිවන් දකින්න පුළුවන් කියන එක නෑ. ඒක මහා මේ මනස පිළිබඳව මන්නම් කියන වටපිටාවක්වත් දන්නේ නැති කෙනෙක් කියන කතාව. මනෝභාවයන් පිළිබඳව, මනෝ ලක්ෂණයන් පිළිබඳව පොඩි හැදෑරීමක්වත් නැති කෙනෙක් කියන කතාවක් තමයි මේ. පිළිකුල් කළාම කෙලෙස් නැති වෙනවය, ආශාව නැති වෙනවය, සුස්නාව නැති වෙනවය කියන කතාව. ඒක මම බොරු කතාවක්. ඈ තරහක් ඇති වෙන්නේ. තරහක් ඇති වෙන්නේ. තේරෙ පවහුගේ දවසක අපේ මේ ලිංගික වෛද්‍ය වරයෙක් ඉන්නෝ. ඒ වෛද්‍යවරයා කියනවා, ආම්බුලන්ස් මම ඒ අංශේ වැඩ කරන්නේ. මම දකිනවා මේක මහා කුණු ගොඩක්. හැමදාම දැකලා දැකලා දැකලා මහා කුණු ගොඩවල්. ඒ තමුදුනේ රාගසිත නැති ඉන්නේ ඇයි? මොකද්ද? මන් දන්නවනේ මේ මහා කුණු ගොඩක් කියලා. ඉතින් ඒ නිසා මේ පිළිගුණට මේක නැති කරන්න බෑ. ඒ නිසා මේ මනෝභාවයන්, මනෝ ලක්ෂණයන් අපි ඉක්මවා යන්න ඕන. ඒ තුලින් තමයි අපිට සැනසීමදායක මනසක් හදාගන්න. ඔව් දැක්කොත් දැක්ක පමණයි කියලා කියන්නේ අපේ මෙතුමා මේ ලෝකේ තියෙන ගම්බීරම වචනය. මොකද ඒක මේ සම්මත වශයෙන් සංඥාවක් අදහසක් ගන්න කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් බිහි කරපු වචනයක්. දහරු චීවර කියන රහතන් වහන්සේ බිහි වෙන්නේ ওই වචනේ කියනකොටම. එහෙමනම් අපි මතක තියාගන්න ඇත්තටම අපි මේ දන්න දිත්තේ දිට්ටමත්තන්ද ඒ දාරු චීවර දැක්කේ. ඒ දාරු චීවර ග්‍රහණය කළේ එයනම් නොවේ. එහෙනම් අපි මේ හිතන දිත්තේ දිට්ටමත්තන් ක්‍රමවේදය තුල දෝෂ තියෙනවාමයි. හොඳයි. මේක දුටුවා දුටුව පමණයි කියන ක්‍රමවේදයට විග්‍රහයක් කරන්න බලන්න. කොහොමද? මොකද්ද කියනවාද? එතකොට මොකද්ද වලින් මොකක් කියනකොට දෙයක් පනවල ඉවරයි. හේ ක්‍රියාකාරීත්වයෙන් හිත යම්කිසි යනවා ස්වීමකට. ඒකත් වලදක් තියෙනවා. මේක මේ සරලම දේ දකින්නවා කියන දේ අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න උත්සාහ කරනවා. දකින්නවා යනු කවරක්ද? දකින්නවා කියලා කියන්නේ අපි හැඩ වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ ආකල්පමය වශයෙන් අපගේ හදවතට යම් කිසි ඇතිවන ග්‍රහණයක්. ඒකනේ දකින්නවා කියන්නේ. එතකොට දැකලා ගන්නවා කියන්නේ ඒක තමයි. දැක ගන්නවා කියන්නේ ඒක තමයි. මම දැක ගත්තා කියන්නේ ඒක තමයි. දැක්ක ගත්තා. දුටු දේ දුටු පමණයි කියන්නේ දැක්ක ගත්තේ නෑ. හැබැයි දැක්කේ නැහැ. දැක්කද? දැක්කා. දැක්කේ නැද්ද? දැක්කේ නැහැ. දැක්කත් නෙමෙයි, දැක්කේ නැත් නෙමෙයි. හොඳට සදේ නිදාගත්ත කෙනෙක් මේ. ඔයත් අතතර නේදද? ඔව් මම අතතර නේදී. ඒ නිසා දැක්කේ නෑ කිව්වොත් අර තදර නිදි කියලා කිව්වාගේ කතාවක් ඒක. ඒත් යමන් දැකලා නේ කියන්නේ. දැන් මේ සිවුඩ මේක තියෙනවද කියලා අහනෝ. නෑ නෑ, මේ සුදු පාට කෝපයක් නෙමෙයි සිවුඩ තිබුණේ. ඒ කියනවා දැක්කේ නෑ. හැබැයි ආ දැකලා තියෙනවා. මොකද්ද? කෝපයක් තිබුණේ නෑ කියලා. එතකොට ඒකත් දැක්මක් නේ. ඔව්. ඔව් ඒකත් දැක්මක්. ඒ විට දැකින් නැහැ කියන තරත් මොනවා හරි දැක්මක් තියෙනවා. කුමන හෝ ග්‍රහණයක් තියෙනවා. දකින්නවා කියන තැනත් කුමන හෝ ග්‍රහණයක් තියෙනවා. එනිසා මේක දැක්කාද නොව නොදැක්කාද නොව අන්න එතනින් තමයි දුටු දේ දුටු පමණයි කියන විෂය අවසාන වෙන්නේ නෙමෙයි ආරම්භ වෙන්නේ. අවසාන වෙන්නේ ඒක ගොඩක් දුර යන්න තියෙන. ඒ දුර වචනෙන් යන්න බෑ. අපිට වචනය එතන නතර වෙනවා. ඊට පස්සේ අපිට විශ්වීය ගමනක් යන සිද්ධ වෙනවා. අපි ලංකාවේ මේ එවරස්ට් කන්දට ඔන්න පොළවේ ඉඳන් උඩම තැනට ඔන්න නැග්ගා. ඊට එහා ගමනක් යනවා අපිට පොළොව පාදක කරගන්න බෑනේ. පොළොව පාදක කරගන්න නැතුව විශ්වීය පාදක කරගෙන අපිට යන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ වචනයත් ලොකුම කඳු මුදුනක් වගේ තැනක් තියෙන වචනේ. එතනින් එහාට වාසිකව යන්න බෑ. එතනින් එහාට අපි යන්න ඕන වචනය අපි බා. දැන් මේක දැන් සමහර වෙලාවට අපි හිතනවා අපි තීරණය කරන නෑ මේ මේක මෙහෙම නෙමෙයි දකින්න ඕන හරි දැකීම කියන්නේ මෙන්න මේකයි කියලා අපි දැක්මක් හදා ගන්නවා. ඒක වැරදි. ඒක වැරදි. ඒකත් ඉතින් අපිම හදන දැක්මන්නේ. දැන් අපේ සමහර ගෙවල් වල කියනවා ඔයා දකින විදිය නෙමෙයි හරි මන් දකින විදිය හරි කියලා. ඒක හරි නෑ. ඒක හරි නෑ. දැන් මම මෙහෙම බැලුවාම මේ පේන කෝණේ එකක් ඔය කෝණින් බැලුවාම අපි මහත්තයනි මේ ද්විතීය ප්‍රදේශයත් එක්ක එහෙම නැත්නම් මගේ ස්වરૂපය තුලත් පේන කෝණේ එකක්. ඉතින් අපිට කොයි වෙලාවකවත් අපි එහෙම කිව්වට අපේ අර ශක්තියෙන් ඒක ජයගත්තට හැම කෙනාටම පේන දේ තමයි යාගේ දැක්ම. ඉතින් අපි ඒකට මේ ඉඩ දෙන්නේ නැහැ අර බලපරාක්‍රමයේ තියෙන පැත්ත ජය ගන්නවා. නමුත් ඇත්තටම හැම කෙනාම දකින දේ දැක්මක් තමයි. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒ එයාගේ දැක්ම. එයා දකින ක්‍රමවේදය. ඒ යාට පේන වටපිටා. ඒ එයාගේ දැනුම. ඒ එයාගේ සංකල්පය. ඒ එයාගේ චින්තනය. එයා දකින කෝණේ. සමහර වෙලාවට අපි වැරදි කියලා හිතුවත් සමහරලාට ඒ කෝණේ හරි වෙනවා. සමහරලාට. අනිත් ප්‍රතිවාදියාගේ දර්ශනේ හරි යන වෙලාවල් තියෙනවා. මේ හේතු යෙදෙන විදිහම එහෙනම් දැන් යනසෝතකවයක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ කෝපයක් කියලා කියනවා. ඒ තමන්ට අතහැරලා පොඩ්ඩක් බලන්න බැරිද මේ මොහොතේ? අතහැරලා බලන්න නිකන්ද සියලු සංඥා අතහරින්. එහෙමනම් අතහැරීම කියන ක්‍රියාවලිය අල්ලගන්නට නම් බෑ. සියලු සංඥා අතහරින්න. ක්‍රියාවලිය අතික්‍රමණය කරන්න. මේ මොහොතේ කරන්න බලන්න තමන්ගේ මනස තුල සංඥාව තුල. සියල්ල අතහැරීම සියල්ල යන වචනයද සමග ඒ අතහැරීම බලන් මනස කරන්නේ මේ මොහොත ටික වෙලා. අර සියල්ල කියන වචනේ අනිවාර්යෙන් අතහරින්න ඕන. නැත්තම් සියල්ල අතහරින්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම අතහැරලා සියල්ල කියන එක අල්ලගනි. සියල්ල අතහරින්න සියල්ල කියන වචනේ ප්‍රමුඛවම අතහරින්න. සියල්ල කියන එක මේ මොහොත කියන එක. ස්වභාවයට ඉඳ දෙන්න. ඔබ කරන දේට වඩා දෙයක් ස්වභාවය තුල ක්‍රියාත්මක වෙන්න ඉඳ දෙන්න. තමාට කියන පුජ්‍යලයාට යන්න පුළුවන් සංඥා පද්ධති සීමාවේ පමණයි. එයින් ඔබට යන්නට නම් තමා නොවිය යුතුයි, මම නොවිය යුතුයි, මම කියන සංඥාවෙන් තොර විය යුතුයි. ඒ දෙ දෙන්න. කිසිදු සංඥාවකින් ඉන්න එපා. මට මෙහෙම දෙයක් පේන්න ඕන, මට හරම දෙයක් පේන්න ඕන. විශේෂයෙන් තමන් අර සංඥා කරන ස්වභාවයේ දකින ඇස, අධ්‍යාත්මික ඇස නිදහස් කරගන්න. දකින්න, නොදකින්න, ස්වરૂපයක් දකින්න, ආකල්පයක් ඇති කරගන්න එපා. අත්හරින්න, අල්ලගන්න, බෙදන්න, විභජනය කරන්න ඕනේ නැහැ. මුකුත් නැතුව ඉන්න, මොනවා හරි ග්‍රහණය කරන්න උවමනා නැහැ. සියල්ල අතහැරීම යනු එයයි. ස්වභාවයටම ඉඩ දෙන්න. තමන් විවේක ගන්නවා. මමත්වයේ විවේක ගන්නවා. එයාගේ වැඩ ගන්න එපා. මමත්වයේ විවේක ගන්නවා. එයාගෙන් වැඩ ගන්න එපා. තමන් ළඟ ඉන්න මම විවේක ගන්නවා. සංඥාව අතහරින්න ඕන. අපි අර දකින කෝණේ දැඩි බව, මෘදු නොවන්න, දැඩි නොවන්න, අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ ජීවත් නොවන්න, මේ කියන කිසිවක් තමා විසින් ක්‍රියාත්මක නොකරවන්න. දැන් මේ කියන සියල්ල අහනවා, අහලා ක්‍රියාත්මක වශයෙන් කරනවා. එතකොට අර කර්මකාරකයේ මමත්වය අල්ලගෙන එයාගෙන් වැඩ ගැනීමක් වගේ. මේ සියලුම වචන අතහරින්න. මේ වචන ටිකත් අතහරින්න. පෙර වචනත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. අනුන්ගේ මත අතහරින්න, තමන්ගේ මත අතහරින්න. නොදැකීම කියන එක අතහරින්න, දැකීම කියන එක අතහරින්න. නොදැනීම කියන නොදැනුවත්කම කියන එක අතහරින්න, දැනුවත්කම කියන එක අතහරින්න. පුරුෂයා කියන එක අතහරින්න, වෙනාන් කෙනෙක් කියන එක අතහරින්න. සියල්ල අතහරින්න. හැමතිස්සෙම අතහැරුනේ නැත්තේ කුමක්දයි බලන්න. දකින දේ නොවේ, එය ග්‍රහණය කරන ඇස දිහා බලන්න. මේ දකින මේ ආකල්පය මේ ස්වરૂපය දකින දේ නෙමේ දකින ඇස දිහා පරිශනය කරන්න. දැන් මේ මොහොතේ අලුත් වුණා ඊළඟට නැවුම් තප්පරයක් අලුත් තප්පරයක් ඒ අලුත් තප්පරය තුලත් අපි යමන් දකිනවා නැවත දකින ඇස දිහාවට හැරෙන්න. එවිට ඔබ නැවුම් තවත් දැක්මකට යනවා. ඒ දැක්ම තුලත් ඔබ යමක් ග්‍රහණය කරනවා දකිනවා. ඔබ නැවතත් ඔබේ දැක්ම දෙසම අවධානය යොමු කරා. ඒ විදියට දැක්මවල් අලුත් වන්නේ ඇයිද කියලා විමසන්න. ඇයි එහෙම දැක්මවල් අලුත් වෙවි කොන අලුත් වෙවි හැදි හැදි ගොඩ නැගෙන්නේ ඇයි? අන්න මමත්වේ පාදක වෙනවා. මම කියලා කියන්නේ යම් කිසි දෙයක් මෙසේ වේවා මෙසේ නොවේවා කියන සිද්ධාන්තයට. එම සිද්ධාන්තයෙන් නිදහස් වෙන්න. සියල්ල දියවි යන්නට ඉඩ හරින්න. උදාහරණයක් කියතොත් අයිස් කැටයක් එළියෙන් තිබ්බහම අවුෙන් තිබ්බහම ස්වභාවයෙන් දිය වෙනවා. ඊට පස්සේ ඒක රත් වෙනවා. ඊට පස්සේ ඒක වාෂ්ප වෙනවා. ගිහිල්ලා බැලුවාම අයිස් කැටයක් නැහැ, දියත් නැහැ. ඒ වගේ තමන්ගේ මනස දිය වෙන්නේ ඉඩ හරින්න. දියවීම ක්‍රියාවක් නොවේ. ක්‍රියා කරවන්නේ කෙහි තුල නැහැ. අතහැරීම කියන ක්‍රියාව අල්ලගන්න එපා. ඒ ක්‍රියාවත් අතහරින්න. සියලු ක්‍රියාවන් අත්හලහොත් තමන්ට තියෙන්නේ මොන ක්‍රියාවද? තමා කියලා කෙනෙක් ක්‍රියා නොකරන තත්වයකට පත් වෙනවා. සියලු ක්‍රියාවන් අත්හලහොත් සැකයකින් තොරව කලබලයකින් තොරව ස්වභාව ධර්මයට විශ්වයට විවෘත කළොත් හදවත ඒ තුලින් ගලාගෙන එන්නේ කිසි විටක අසත්‍යයක් නොවේ, සත්‍යයක්මයි. ඒ නිසා සත්‍ය මා තුළ බිහිවිය යුතුයි. ඒ නිසා තමා සංකල්ප වලින් ඒ ආවරණය කරගෙන සිටීම සත්‍ය හඳුනා ගැනීමට බාධාවක්. ඒ නිසා විවෘත කරන්න, සියලු දොරවල් විවෘත කරන්න. ඔබ කිසිම කෝණයකින් දකින්නට යන්න එපා. ස්වභාවික දර්ශනය පැමිණීමට ඉඩ හරින්න. ඔබගේ දර්ශනය කියන එක ඔබ අත්හරින්න. ස්වභාව දර්ශනය කියන එක පැමිණෙන්න ඉඩ හරින්න. මමත්වයයි මෙතන ස්වභාව දර්ශනයට බාධාව. තමාගේ මතයයි මෙතන ස්වභාව ධර්මයට බාධාව. මමත්වය අත්හරින්න. එයට කිසි විටක බිය නොවන්න. සත්‍ය හමුවේ එය සත්‍යමයි. ඒයින් මට කිසිදු විටක විපතක් නැහැ. යහපතක් මිස. ඔබේ වැඩ ඔබ අවසන් කරන්න. ස්වභාවය කියා දෙයක් නැත. අස්වභාවික කියා දෙයක් නැත. ස්වභාවය ගොඩනගන්නෙත් ඔබමයි. අස්වභාවික කියලා මේක ගොඩනගන්නෙත් ඒ ඔබමයි. ඒ ඔබේ ඇති දෙයක් තමයි සැබෑ තත්වය. මනෝ භාවයන් අතහරින්න. මනෝ ලක්ෂණයන් අතහරින්න. මෙසේ විය යුතුයි කියා තව පියවරක්කට හැඩ ගැසීමෙන් වළකින්න. ස්වභාවයට ඉඩ දෙන්න. ඔබ ඒ තුලින් ඉවත්වන්න. ඔබගේ මමන්කාරය ඉවත් කරගන්න. ස්වභාවය සත්‍යයක්ම දනවයි. ඒ තුල නපුරක් නැත. ඒ තුල තිබෙන්නේ සත්‍යයක්මයි සැපයක්මයි. අස්වාභාවික තුල දේ තුල තිබෙන්නේ නපුරක්මයි. විපතක්මයි. ස්වභාවික සැපසේ දැනුණත් ඒ දුකසේ පවතින හේතුයි. කිසිවෙක් නොවන්න. කිසිවෙක් නොවන්න. මොනම ජාතිකයෙක් මොනම ආගමිකයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් නොවන්න. ගුරුවරයෙක් නොවන්න ශිෂ්‍යයෙක් නොවන්න. ගුරුවරයෙක් නොවන්න ශිෂ්‍යයෙක් නොවන්න. වෙනාන් කෙනෙක් නොවන්න. ඔබ ගුරුවරයෙක් නොවේ කිසිදු කෙනෙකුට කිසිම විෂයක් පිළිබඳව කිසිම විෂයක් පිළිබඳව ශිෂ්‍යයෙක් නොවේ. ස්වභාවය තමා තුළට පිවිසෙන්නට ස්වභාවයට ඉඩ හරින්න. විශේෂයෙන් ඔබ වෙන්ව සිටින්නේ අවිද්‍යාත්මක මමංකාරය හැඟීම තියෙන තාක් කල් පමණයි. ඔබගේ අවිද්‍යාත්මක මමංකාරය පිටුපසට එහෙම නැත්නම් ඒ ඉවත් කිරීම සමගම ඒ දෘෂ්ටි කෝණය ඉවත් කිරීම සමගම ඔබ විශ්වය හා අනුබද්ධ විශ්වය හා සමාන දර්ශනයක් ගුණයක් හෙවි අපූර්වත්වයකට පත් වෙනවා. ඒ ඔබ නොවේ. ඒ මම නොවේ. ඒ වෙනාන් කෙනෙක්ද නොවේ. අතහරින්න. සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. සියල්ලම අතහරින්න. ඒ කිසිවක් ඔබට යහපත පිණිස අල්ලගන්න දෙයක් පවතින්නේ නැහැ. අල්ලගන්න ගන්න දෙයක් කිසි දෙයක් ඔබට යහපත පිණිස පවතින්නේ නැහැ. එයින් ඔබට විපතක්ම සලසනවා. දුකක්ම ඇති කරනවා. වේදනාවක්ම ඇති කරනවා. අතහැරීම තුළ ස්වභාවය තුළ සියල්ල අතහැරීම තුළ ක්‍රියාවන් අතහැරීම තුළ ක්‍රියාවන් අතික්‍රමණය කිරීම තුළ සියලු යහපත තියෙනවා. අතහැරීමත් නොව අල්ලා ගැනීමද නොව එයයි ක්‍රියාවන් ඉක්මවීම යනුවෙන් අදහස් කරන්නේ. ස්වභාවයට ඉඩ දීමකුත් නැහැ. අල්ලා ගැනීමකුත් නැහැ. අතහැරීමකුත් නැහැ. සියල්ල නැවුම් වෙලා ඔබට ලැබෙනවා, අලුත් වෙලා ලැබෙනවා. ඔබ ඔබගේ මමංකාරය පරාජය කළහොත් අතහැර දැමුවොත් තාවකාලිකයි. නෝනා, දරුවෝ, ඉඩම අවුරුදු 100කට මෙහා විශ්වයේ ඔබ පෞද්ගලිකයි. ඒ නිසා සියල්ල අතහැර ඒ විශ්වීය ධහම තුළ රක්ෂණය ආරක්ෂාව ලබන්න තාවකාලික දේ සියල්ල අතහරින්න. මක් නිසාද? ඔබගේ ඒ සිතුවිල්ලට ඒ කිසිදාක ස්ථීර කර ගැනීමට නොහැකි වන නිසා. අතහැරීමට වීරිය උපදවන්න. පෙර කිව් ආකාරයට අතහැරීමට වීරිය උපදවන්න. පෙර කිව් ආකාරයට සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න. තමන්ගේ කාර්යයන් අවසන් කරන්න. සියලු ක්‍රියාවන් වලින් නිදහස් වෙන්න. ගුරුවරයෙකු නොවන්න, ශිෂ්‍යයෙකු නොවන්න. පිරිමියෙකු නොවන්න, ස්ත්‍රියක නොවන්න, වෙනාන් කෙනෙක්ද නොවන්න. අඳුර නොලබන්න, ආලෝකය නොදකින්න, අඳුර නොදකින්න, ආලෝකය නොදකින්න. දකින ඇසට වඩා දෙයකින් මේ ලෝකය දකින්න. රූපයක් ස්වරූපේටකින් බලන ගුණයට වැඩිය දෙයකින් ලෝකය දකින්න. අනන්තයේ අන්තයක් කොට ග්‍රහණය නොකරන්න. අනන්තයට තමන්ගේ ඇස මුදාහරින්න. අනන්තය ඇසින් නොදකින්න. අනන්තයට ඇස මුදාහරින්න. ඇසින් අනන්තය නොදකින්න. අනන්තයට ඇස මුදාහරින්න. සියල්ල අතහරින්න. සියල්ලකින් නිදහස් වෙනවා. සියල්ල අත්හල විට සියල්ලකින් නිදහස් වෙනවා. ඒ නිදහස මම නොවේ ලබන්නේ. ඒ නිදහස වෙනුවෙන් වීර්යය උපදවන්නේ. එම වීර්යය නොමැදුණු වීර්යයක්, පුජ්‍යල වීර්යයක් නොවේ. පුජ්‍යලත්වය අතිබවා යන අතික්‍රමණය කරන වීර්යයක්. පුජ්‍යලයාගේ වීර්යයත් හරින්න, තමන්ගේ මමත්වයේ වීර්යයත් හරින්න. ගනු දෙනු නතර කරන්න. ග්‍රහණය කිරීමත් ප්‍රකාශනයත් නතර කරන්න. කිසිවෙක් නොවන්න. කිසිවෙක්ම නොවන්න. ස්වභාවයටම ඉඩ දෙන්න. ග්‍රහණේ වේදනාවක්. අතහැරීම සැනසිල්ල. සැහැල්ලුව. සියල්ල අතහැරින්න. ඒ තුල මම නැහැ. දිය වී යන්නට ඉඩ හරින්න. සියල්ලක්ම ස්වභාවය තුල දිය වෙන්නට ඉඩ හරින්න. ස්වභාවයටම ඉඩ හරින්න. කිසිම ක්‍රියාවක් තුල, ප්‍රකාශනයක් තුල, රූපයක් තුල තමා නොපිහිටවන්න. කිසිම ආකල්පයක් තුල තමා නොපිහිටවන්න. තමන්ගේ ආකල්ප අන්නයිගේ ආකල්ප අතහරින්න. ඔව් මොකද තත්ත්වේ? හරි හරි හරි. ඔව් හරි හරි. මොකද මේ කතා ප්‍රවෘත්තිය තුළ ඔබට දැනගත්තේ? අපි පුරුදු වෙලා තියෙන ලෝකවලට ආකල්පම ඉදිරිපත් කරන්නනේ. ඒ නිසා මේකත් ආකල්පයක් හැටියට මනසට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්න ගියාම ඒක ධර්ම සංකාරයක් හැටියට තමයි ගැට ගැහෙන්නේ බලන්න. ඒ නිසා අපි ටික දීර්ඝ කාලීනව මේක ක්‍රමානුකූලව ඇහෙන්න සහ පොඩි ගවේෂණයකට ඉඩ දුන්නොත් තමයි මේ ක්‍රමවේදයේ ගවේෂණ ක්‍රමවේදයේම වෙනස්. අනිකුත් ලෝකයේ කරන ගවේෂණ ක්‍රමවේදයන් තුල තියෙන ගවේෂණ ක්‍රමවේදයටත් වඩා මේක වෙනස්. ඒකවල දහමක් හැටියටත් වෙනස්. අවබෝධයක් හැටියටත් වෙනස්. මේ ලෝකයමත් තේරෙනවයි කියන ක්‍රමයට නිවන තේරෙන්නේ නැහැ. ලෝකයමත් ග්‍රහණය කරනවයි කියන විදිහට නිවන ග්‍රහණය කරන්න බෑ. ලෝකයමත් ගවේෂණය කරනවයි කියන ක්‍රමවේදයට ගවේෂණය කරන්න බෑ. දැන් තාරකා විද්‍යාඥයෙක් ගවේෂණය කරන වේදයක් තියෙනවා. ඒ ක්‍රමයට මේක ගවේෂණය කරන්න බෑ. යා වස්තුවකින් වස්තුවක් බලන කෙනෙක්. ඈ වස්තු උපකාර කරන වස්තුවක් බලන කෙනෙක්. මේක වස්තු උපකාර කරන වස්තුවක් බලන එකක් නෙමෙයි. ඒකයි ගවේෂණ ක්‍රමවේදයේම වෙනස්. ඔව් දෘෂ්ටියට ග්‍රහණය කරන්න පුළුවන් ලෝකයක් වාගෙන යන්නේ. මේ දෘෂ්ටිය ග්‍රහණය කරන්න බැරි ලෝකයක් වාගෙන යන්නේ. ඒකම කියන්නේ ස්ටිල් එක කෙපෙන්නේ නොදී. ස්ටිල් එක කෙපෙන්නේ නොදී මේ පෞද්ගලිකව කරන සයින් නෑ. මං කියන්නේ මුලදී සිතුවිලි කියන්නේ යංගිසි පොළොවක පැලවෙන පැල වගේ කියලා එක එක් ස්වරූපයන් තුළ පැලවෙන කියලා. එතකොට මේ පැලවෙන දෙයට වැඩි වැදගත් වෙන්නේ පසුබිම. සිතුවිලි කියන එක සමහරලාට ඒක මේවා එලාම් එකක් හැටියට වැඩ කරනවා සිතුවිලි කියන එක. දැන් උදාහරණයක් වශයෙන් අපි උදෑසන හතරට නැගිටින්න ඕන කියලා තිබ්බාම යා මතුවෙලා ඇවිල්ලා අපිව ආවිදි කරනවා. ඒක සිතුවිල්ලක තියෙන ප්‍රබලත්වයක්. ඉතින් සිතුවිලි කියන එක තිබුණා මේකට ගැටලුවක් නැහැ. ඒ තුල සිතයි මුදාහරින්න ඕන. ඒක ඉතාම හොඳ කාරණයක් වුණ අනිත්‍යයි කියන අවස්ථාවට ආ වචනෙට කියන්නේ. බුදුහාමුදුරග මෙන්න මේ කතාව අහන්නකො දවසක් මානවකේ බුදුහාමුදුරු ළඟට ආවා විද්‍යලේ පාපේ කාවන මේ කතා කරන්නේ. ඒලෙක බුදුරජාන් වහන්සේ මේ ලෝකෙ කොහොම කැඩෙනවා විඳිනවා විනාශ වෙනවා නේද කියලා උදාහරණගෙන නේද කියන ආකාරයෙන් ප්‍රශ්නය ඇහුවා. උදාහරණුත් කියන්නේ ඒකනේ කියලා. ඉතින් එතකොට එයා හිතුවේ ඔව් ඔව් මානවකයා ඔබ හරියටම කිව්වා කියලා ගියයි කියලා. හවත් උන්වහන්සේ දෙන්න පිළිතුරු හරි අපෝලු. මානවකය ඔබ අනිත්‍ය නිට්ටය කරගෙන ඉන්න කෙනෙක් නේද? ඒ නිසා මේ බෞද්ධයෝ හැටියට මේ ලාංකික ජනතාව අනිත්‍ය නිට්ටය කරගත්ත කොට්ටාසය. ලෝකේ අනිත්‍ය තමයි අනිත්‍යම දේ. අනිත්‍යයි කියලා දෙයක්, අනිත්‍යයි කියලා ස්වરૂපයක්, අනිත්‍යයි කියලා ලක්ෂණයක්, අනිත්‍යයි කියලා ආකල්පයක් තියෙන විදියක් නැහැ අනිත්‍ය තුල. එයයි අනිත්‍ය. ඔව් පිහිටීමක් නැති දෙයක්. පිහිටන තැනක්, පිහිටන දෙයක්, පිහිටන ආකාරයක්, ස්වરૂපයක් නැහැ. නෑ කාය විඥානික తත්වය කියලා කියන්නේ ඒකට අදාළ න්‍යායාත්මක ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ කිසිම තෘෂ්ණාව, තණ්හාව, ගැටීම කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකට අදාළ ක්‍රමවේදයට ඒකට ක්‍රියාකරන්න ඕනේ. දැන් බුදුහාමරණ පිපාසය ඇති වුණාම මට වතුර ටිකක් ගේන්න. ඒක තණ්හාව නෙමෙයි. කුසගින් නැති වුණා මට කුසගිනේ වැඩි කිනේ මං ආහාර ටිකක් ගන්න ඕන. ඒක තෘෂ්ණාව තණ්හාව නෙමෙයි. එයා රතු කැකුලි බත් කන්න කෙනෙක්, එහෙම නැත්නම් සුදු කැකුලි බත් වලට පුරු වෙච්ච කෙනෙක්. ඒක තණ්හාව තෘෂ්ණාව නෙමෙයි. ඈ? එතකොට මතුරුව එළවන්නේ. ඔව් ඉතින් එයා මගේ ඇඟට පීඩාවක් කරනවා. ඒ තුලින් මට අර විසක් ශරීරගත වෙනවා. එතකොට වේදනාවක් හට ගන්නවා. එතකොට මේ වේදනාව ශාරීරික මේ හිංසාව වළක්වා ගැනීමට ක්‍රමවේදයක් දන්න ඕන. ඒක එළවීම සඳහා ක්‍රමවේදයක් දාගන්න. ඒක කාය විඥානික ප්‍රශ්නේ විසඳීම. ඒකෝර කාය විඥානික ප්‍රශ්නත් එක්ක මේ අධ්‍යාත්මික විඥානය සම්බන්ධ කරගන්න ඕනේ. අපිට පුළුවන්කම තියෙන්නේ කාය විඥානය නෙවෙයි මනෝ විඥානය නිරුද්ධ කරන්න. සිතුවිලි නිරුද්ධ කරන්න බෑ. සිත නිරුද්ධ කරන්න පුළුවන්. සිතුවිලි අදාළ වෙන්නේ තියෙනවා විද්‍යාඥයන් දැන් හොයන්න යනවා මේ මොලේ තියෙනවද මේ මනස මෙහි තියෙනවද කියලා. මේක විඥාන දෙකක් තියෙනවා. කාය විඥානය කියලා එකක් තියෙනවා. ඒක මුළු සරිවාංගෙම තියෙනවා. කාය විඥානය. ඒක සරුවාංගෙම තියෙනවා. මේ මනෝ ධාතුවක් තියෙනවා. ඒ මනෝ ධාතුව තියෙන්නේ මේ ඔළුවේවත් මනසෙවත් කොහොමවත් නෙවෙයි. සමස්ත අපගේ ක්‍රියාපද්ධතිය තුළ ආකර්ෂණ බලයක ඒක තියෙන්නේ. ඒක මේ තියෙන තැනක් නෑ. ආකර්ෂණ බලයක ඒක තියෙන්නේ. ඒ ආකර්ෂණ බලයත් එක්ක නිතරම මේක සැරිසරමින් ක්‍රියාත්මක වෙනවා. ඒකත් මහා විද්‍යුත් බලයක් වගේ ශක්තියක්. ඒක අපේ ශරීරය වටා මේ සමහරලාට අපිටත් වඩා ඒක මහත්ක වෙන්න පුළුවන්. විශාල වෙන්න පුළුවන්. ඒක ශක්ති මේ තරංගයක්. මේ ශක්ති තරංගයේ පෝෂණය ලබන්නේ මේ කාය විඥාන ධාතුව තුල ඉඳගෙන අපගේ චින්තනය කරන ක්‍රමවේදය තුලයි. ඔහුගේ පෝෂණය තමයි හැම මොහොතකම යංගිසි දේක ඇලිලා හෝ ගැටිලා හෝ යංගිසි වේදනාත්මක ගුණයක් ගොඩනගන්න ඕන. ඒ වේදනාත්මක ගුණය තමයි ඒ ඒ ඒ ශක්තියේ ආහාරය. එහෙම නැත්නම් ඒ ශක්තියේ පැවැත්ම. එවැනි ශක්තියින් තුල තමයි ගොඩනැගෙන්නේ. මේ ලෝකයේ විඳින්නනේ කැමති. එක්ක දුක් විඳින්න කැමති, එක්ක සැප විඳින්න කැමති. එක උපේක්ෂාව විඳින්න කැමති. මේ හැම වේදනාවක්ම හැම පැත්තටම හැම මොහොතකම පෙරලෙනවා. පෙරලි පෙරලි විඳින්න කැමති. වේදනාව ඉක්මවන්න පුළුවන් නම් තමයි අර මනෝ සංචේතන ආහාර ඉක්මවීම. එතකොට අර ආහාර නැති වෙනවා, ආහාර ඉක්මවා යනවා. එතකොට සසරට ගෙනියන කර්මපතය හදා ගන්න බැරි වෙනවා. ආහාර නැති වෙනවා. ආහාර නැති වෙනකොට එයා ඉන්නේ නැහැ. මෙයා මෙතනින් ගිලිහිලා යන්න බලන්න. දැන් කුරුල්ලෙකුට උනත් අපි එතන කෑම දුන්නාම එතන කුරුල්ලෝ එනවා. අපි කෑම දාන්න නැතුව ටික දවසක් ආව එක සැරයන් දෙතරම් බැලුවා නෑ කුරුල්ලෝ ටික ගියා. එතකොට අපිම තමයි මේ ආහාර දීලා දුක නඩත්තු කරන්නේ. ඉතින් ඒකට දොසක් කියන්නත් බෑ. අද අපි මෙතන මිනිස්සෙක් හැටියට මේ ඉන්නේ ඒ ශක්ති තරංගය යංගිසි දවසක මේ කණුවක, එහෙම නැත්නම් දියසෙවල ගුලියක, කුණු වලක සතර ධාතුන් ඇති තැනක ඝෂ්ඨණය වීමෙන් ස්වභාවික ශක්තියක් නිර්මාණය වුණා. ඒ ශක්තිය තුළ ඒ ශක්ති තරංගය ස්වයන් ශක්තියක් බවට පත් වුණා. ඒ ශක්ති කදම්බය තමයි මේ ආත්ම භව ලැබමින් මේ ආවේ. ඒකට එක එක ශරීරවලට එක එක කූඩු වලට ආරූඪ වෙවි යන්න පුළුවන් ප්‍රබල ශක්තියක් බවට පත් වුණා ඒක. එතකොට මේ ලෝකයේ නිවන් දක්වන්න ආරේ මේ අපි නිවන් දකින්න ඕන කියලා කලබල වුණයි කියලා හරියන්නේ ජීවි ප්‍රමාණය කොච්චරද? ජීවි ශක්තියින් කොච්චරද? ඒ හැම ජීවියෙක් තුළම තියෙනවා ඒ ස්වභාවික තරංගයක්. ඉතින් ඒ නිසා මේ සසර දුක ඕ සැපහූ කියන කතාව නෙමෙයි කියන්නේ. දැන් කෙනෙකුට දැන් අපි හිතමුකෝ ගඟට තල්ලු කරන්න හැදුවොත් එක්කෙනෙක් මර විලාප දෙයි. පාව ගඟට තල්ලු කරන්න එපා. තව කෙනෙකුට මේ ගඟට තල්ලු කරන්න හැදුවොත් ඒක හරි සැපක්. එයා හරි ආසයි මේ ගඟට පැනලා පීනන්න, කරණම් ගහන්න, නටන්න ආසයි. මොකද හේතුව? එයාට පුරුදුයි ගඟ. ඒ නිසා මේ මනසත් හරියට අඳුනගත්තොත් ඒ මනස දුකක් නෙමෙයි. ඒ මනස සැපක් බවට පත් වෙනවා. ඒකනේ බෝසත්වරු කල්ප කෝටි ගාණක් කියන්නේ. මනස සැපක් කරගෙන. එයාට දුකට hina වෙන්නත් පුළුවන්, සැපට hina වෙන්නත් පුළුවන්. ඇයි යා ගන්නනේ ගගේ හැටි? ගගේ දියසුලියක යා බය වෙන්නේ නැහනේ. ඒක තමයි ගගේ හැටි. දියසුලියට වුණාම hina වෙවි දියසුලිය යන්නේ යා. එයා ගහගෙන යනකොට එයා බය වෙන්නේ නැහැ. ගහගෙන යන එක තමයි ගඟ කියන්නේ. ඇහුරු වෙනවා ඒකට. නැත්නම් ඒ ගඟක් නෙවෙයි ගහගෙන යන්නේ නැත්තම්. ඒ ස්වභාවයේ පිටපත් එහෙම ඒක එහෙමයි කියන එක වැඩි කියන්නේ. දැන් අර තියෙන්නේ අර ගඟට පුරුදු වෙච්ච නැති කෙනා ගහගෙන යනවයි කියන්නේ ස්වභාවය කියලා පිළිගන්න කැමති නෑනේ. එයා වෙන දෙයක් කරන්න පටන් ගන්න. එතකොට ගිලිනවා. ගහගෙන යනවයි කියන එක ස්වභාවය කියලා දුන්නොත් ඒ ස්වභාවයට ඇත්තටම ඉඩ දුන්නොත් එයාට හානියක් වෙනවා. අඩු තත්වයකට ඇති වෙනවා. ඔය ගොඩක් වෙලාවට කලබල වීම තුළ තමයි එයාට හානියක් වෙන්නේ. ඒ වගේම තමයි මේ සසරත් මේ ස්වභාවය කියන එක තේරුම් ගන්න නැතුව මේ ස්වභාවයට ඉඩ දෙන්නේ නැති වීම නිසාම තමයි. අචංචාහමඳුරු කියලා දෙන මිනිසාර සියලු ප්‍රශ්න උපදින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින් කියලා. සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ නිහඬව ඉන්න දාන. නිහඬව ඉන්න දාන. හැමතිස්සෙම ශබ්දයක් තියෙනවා. දිහාම බලාගෙන ඉන්න අවශ්‍යයි. ඒක අර අපේ අර හරියට ඒ ක්‍රමවේදය තාම සැකසුන් නැති එකේ ප්‍රතිඵලයක්. එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක්, එහෙම කාරණයක් අපේ දේශනාව තුළ ගොනු කරගන්න බෑ. මම ඉතින් සමස්තය ඇහුවොත් එවැනි සම්බින්දනයක් කරන්න අවකාශයක් තියලා නෑ මේ දේශනාව තුළ. දිහා බලාගෙන ඉන්නවයි කියන ස්වභාවයක් ගොනු කරන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න අමාරුයි. මේ කෙරෙකට මේ සමස්ත දේශනය හොඳින් නැවත නැවත ඇහුවොත් නැවත නැවත මතක් කළා තේරුම් ගන්න කියලා කරන්න කියපු දේ. ඔව් ඔව්. නෑ නෑ ඒක නෙමෙයි. අර සිතුවිලි වලට ඉඩ දීලා පාඩුවේ බලාගෙන ඉන්න ඒ වැඩේ නෙමෙයි. මේ වැඩේ නෙමෙයි. මේක ස්වභාවය නෙමෙයි. දැන් අපි හිතමුකෝ අපි ස්වභාවයයි කියලා උනන් රාමුවක් හදාගෙන ස්වභාවික වෙන්න පුළුවන්. ඒක නෙමෙයි. ඒක බොහොම හොඳ ප්‍රශ්නයක් අහපු. නැත්ත මේ ඒක විතරම වැදගත් ප්‍රශ්නයක් වෙන්නේ මේ ගොඩාක් මේ ලෝකයේ වරද්ද ගන්න තැන. ඒසා තමන් හදාගන්න ස්වභාවය නෙමෙයි ස්වභාවය කියන්නේ. තමන් තීරණය කරන දේ නෙමෙයි ස්වභාවය කියන්නේ. ස්වභාවය අඳුරන්නේ බුදුහාමුදුරු. ස්වභාවය අඳුරන්නේ රහතුන්. ස්වභාවය අඳුරන්නේ ඒ මාර්ගඵල එහෙම නැත්නම් ඒ සත්‍ය අවබෝධයටපත් වෙච්ච කෙනෙක් පමණයි. අනිත් කිසි කෙනෙක් ස්වභාවය අඳුරන්නේ එයා ස්වභාවය කියලා දෙයක් යමක් හදාගන්න. ඒ තුල එයා ජීවත් වෙන්න හදනවා. ඒක එයාගේ ස්වභාවය නේ. ඒක එයාගේ කූඩුව. ඒක එයාගේ නිවස. ඒ ස්වභාවය අඳුරගන්නකම් වැඩ පිළිවෙල මේක මේ තුල දේශනා කරන ස්වාමීන් වහන්සේ සමස්තය තුල ඇත්තටම මේ කියන ස්වාමීන් වහන්සේ කියන ආයුරෙන් කියන විදියට 100ට 100ක් ගැලපෙන්නම අපි තාම දැක්කේ නෑනේ. අන්නේ ගැලපීම අන්නේ ආ කියලා අන්න හරි. ඒ ගැලපීම ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ. ඒ ගැලපීම හදා ගන්නකොට ඒ ශක්ති ස්වභාවයන් තමන් තුළ ගොඩනගෙනවා. දැන් මගෙන් කර්මකාරකයක් බලාපොරොත්තු වෙනවට වඩා වැඩි දෙයක් දැන් කරන්න තියෙනවා මගේ මේ දේශනාව තුළනේ. තමන් කර්මකාරයක් වෙනවට වැඩිය. දැන් අපි හැමතැනින්ම ගිහිල්ලා ඉවරලා හරි මට දෙන්න කර්මස්ථානයක් වගේ නේද මම මට දෙන්න අධ්‍යාපනයක් කියලා අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන කරන ඒ වැඩපිළිවෙල සම්මුතියක් තියෙනවා. ඒක සම්මුතියට ඒක අදාළයි කට මේ නිවන් දකින ක්‍රමවේදය තුළ අපිට කර්මකාරයක් වෙලා බෑ. මම දුන්නොත් හරි ඔබ මේ වැඩේ කරන්න හුස්ම දිහා බලන් ඉන්න. ආ එහෙම නැත්තම් සිතුවිලි ගණන් කරන්න. එහෙම නැත්තම් හුස්ම ගණන් කරන්න. එහෙම නැත්තම් වර්ණයක් දිහා බලාගෙන ඉන්න. ඒක අර කර්මකාරකයකින් කර්මකාරකයක් වළක්වන తాවකාලික පිළියම. ඈ දැන් අපි කියන්නේ මේ ටීවී එක බලන්නේ වෙන දෙයක් අමතක කරලා ඒ වගේ. ඔව් කියන්න. ඒවට ඒවා අවධානය කරන්න එපා. ඒ නෑ මනසේ තියෙන ප්‍රබල දෘෂ්ටිය තමයි පාදක කරගන්නට ඕන. ප්‍රබල කාරණේ මමං කාර්යය තමයි පාදක කරගන්න. එහෙම නැතු මේ සුළු ඇහෙන දේවල් හරි ඒ දේවල් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. බාහිර දැනන දේවල් කොහොම එහෙම බලා ඉන්නකොට ඊළඟට දැන් මට ටිකක් වෙලා යනකොට ඊළඟට හුස්මට අවධානය යොමු කරන්න. ඒක මම සමාජයට පුරුදු කරලා තියෙන නිසා. දැන් ඒක තමයි අපි ඇත්තටම මතක් කරේ. දකින්න දේ නෙමේ. ඒකත් අපි දකින්න දෙයන්නේ. ඇස් දෙක පියාගෙන දැක්කන් දකින්න දෙයක් ඒක. දකින්න දේ නෙමේ. දකින්න ඇස කවරක්දයි පරිශනේ කරන්නේ. දැන් මෙහෙම දැන් මෙහෙම හුස්ම දිහා බලන් ඉන්නවනේ. දැන් ඔන්න අපේ මහන්තයා සියලුම අරමුණු වලින් නිදහස් වෙලා හුස්මට එකඟ වෙනවා. හරිනේ? හුස්ම තුල එකඟ වෙලා ඔන්න සමාධිය වැඩෙනවා. ඒකටනේ ඉතින් සමාධිය කියලා කියන්නේ. ඔව්. හුස්මත් එක්කම ජීවත් වෙනවා. හුස්ම මිත්‍රයා කරගෙන, යාළුවා කරගෙන වෙන අරමුණු වලට යන්නේ නෑ. හුස්මත් එක්ක බැඳිලා වෙලිලා ජීවත් වෙනවා. හරිනේ? හොඳයි අපේ මාතෘකාවෙන් දැන් තියෙන හුස්ම පිළිබඳව සංඥාවක් ඒ නිසා කියනවා ආනාපාන සති සංඥා නේ ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරන සංඥාව තියෙනවා හොඳයි මම අහනවා ওই සංඥාව ඉවත් කරන්න ඒකත් ඉවත් කරලා දැන් මම අහන්නේ එතන දැන් මෙතනින් ප්‍රායෝගිකව යම් දෙයක්ම ලැබුවොත් බල ඒකත් ඉවත් කළාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලලමට කියන්න බලන්න ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද කියන්නේ ආයි පැත්තට නෙමෙයි යන්න කියන්නේ ඕක ඉවත් කළා අර හිටපු විදියට ඉන්න කියලා නෙවෙයි මං කියන්නේ. ඒක හොඳයි. අනිත් ඔක්කොගෙම වැලකිලා ඔබ ආව එක සංඥාවකට. මොකද්ද? ආනාපාන සති සංඥාවට ආශ්වාස ප්‍රාශ්වාස කියන සං. ආයි පස්සට යන්න එපා. දැන් ගොඩක් ඉස්සරහට ආවා. ඉස්සරහට ඇවිල්ලා දැන් කොතන ওই සංඥාවත් ඉවත් කරන්න බලන්න. එකත් ඉවත් කළාට පස්සේ මොකද වෙන්නේ? මොකන්ද ඒ දැනීම් ගොඩ? හිත දැනගන්නවා වගේ. ඔව් ඒ සංඥාවත් ඉවත් කළාට පස්සේ මොනවද පේන්නේ? පේන දෙයක් කියලා කියන නෑ. ඔව් මොනවද නොපෙනෙන්නේ? හුස්ම දැනෙන්නේ නැති වටින් කියලා. ඒත් ඉතින් හුස්ම ඈ ඒ හුස්ම දැනෙන්නේ නැතුව එනවා ටික කාලෙ මේ කොහොමත් මේ හිත ගොඩාක් සමාධිය වෙනකොට හුස්ම නැහින් අවශ්‍ය කරන්නේ නැහැ මොකද හේතුව අර කෙලෙස්මය 10 නිවන තමයි මේ නැහින් විශාල වශයෙන් අපිට ඔක්සිජන් අවශ්‍ය කරන්නේ නැත්තම් මේ ලෝම රූප වලින් මේ ඇතුල් වෙන මේ ප්‍රමාණය හොඳටම ඇති ඒ නිසා අර ධාන සමාපත්තියම ලැබුව කට්ටිය අර කොච්චර හරි වතුර යට ඉන්නේ ඒ කියන්නේ යාට ඇත්ත වශයෙන්ම හදවත වැඩ කිරීම සඳහා මහා ඔක්සිජන් ප්‍රමාණයක් ඕන කරන්නේ මේ මේ අර කෙලෙස්මය බය බිය තණ්හාව ආශාව වගේ දේවල් මේ ඒව තුනී වුණාට පස්සේ හදවත වැඩ කරන්නේ මේ කය පවත්ත ගන්න අර ජලයේ ඇතුලේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයට ප්‍රමාණයි ඒක මේ ලෝම රූප වලින් පවා මේ ශරීරය ඇතුළේ තියෙන හදවත මේ මේ බොහෝම මේ අඩු ප්‍රමාණයක චංචල භාවයක් තිබ්බහම කය පවතිනවා ඒක සිහියට ලොක්ක නොදැනෙන මට්ටමට ග්‍රහණය වෙලා ජීවත් වෙනකොට ඒත් ඉතින් මම අර අදහස් කරේ ඒත් සංඥාවකනේ ඉන්නේ හුස්මානාපාන සති සංඥාව හිටියා ඊළඟට බලාගෙන නිදැල්ලේ සිටින යංගි සිලයක් හැන්ඩල් කරන කෙනෙක් එතන ඉන්නවා ඇත්ත වශයෙන් මෙතෙන් අපි ආවේ පාලනයක ඉන්නේ පාලනයකින් එතන ආවේ දැන් ඒ පාලනය තියාගෙන ඉන්නවා ඒ පාලනයට ලොකු වීරයක් හදුවා ඒ පාලනයට ලොකු කාලයක් හදුවා ඉතින් ඒ පාලනය තුළ නොයිකුත් නොයිකුත් වෙනස්කම් දැනෙනෝ වෙනෙනෝ ඒ තුළ ඒ පරිපාලනය තුළ ඉන්නෝ ඒ නිසා කලමනාකරුව ඉවත් කරන්න සිද්ධ වෙනවා ඒව නැති කරන්න යන්න එපා අපි මාද ඒක බාහිර දේවල්නේ ඒක බාහිර දෙයක්. ඒක අපිට නැති කරන්න බෑ. ඒක නැති කරන්න අපි එහෙමනම් මේ අර මේ ස්ටුඩියෝ එකකට වගේ එකකට යන්න ඕන ශබ්ද එන්නේ නැති. ඒ ඇහෙන ගතිය තියෙනවා. ඔව්. හිත දැනගන්නවනේ. හ්ම්. ඇහෙනවා කියලා. වගේ. හ්ම්. ඒ සෙන්ටේ. අහුණ කමන්නේ. ඇසීම කිසිම ප්‍රාදාවක් නෙමෙයිනේ. එහෙම කිසි බාධාවක් නෙමෙයි. ඇහෙන බාධාවක් නෙමෙයි. ඒක එහෙම කියලා දන්නවා. ඔව්. ඔවා දිහා බලා ඉන්න එක තමයි එක විදිහට එක ඉරයි ඩාර තර එකක් එන්නේ ඉරයි ඩාර එකක් එන්නේ තර එක ඒ දැන් අපි අපිට ඇහෙන්නේ නැතුව ඉන්නේ කියන්නේ ඒක හොඳ වැඩක් නෙමෙයි ඇහෙන්න ඕනේ නේ එහෙම ඇහෙන්න දුවින්න පුළුවන් කියලා කියන්නේ හොඳ වැඩක් නෙමෙයි ඇහෙන්න ඕනේ මම අහන්නේ දැන් ඒක ස්වභාවයේ ඉතරේ නේ නෑ නෑ ඔහෙ දෙක නෙමෙයි අපේ නෑ මේක හරියට සමස්තය සම්පින්දණය කරන විට හරියටම මොකද්ද හමුදුරු කිව්වේ කියලා ගහන්නේ වෙයි සමස්තය නැවත නැවත සම්පින්දණය කරලා බලන්න ඔය පූර්ණ නිදහස කියන පොත මේ වාර ගණනක් කියලා බලන්න එතකොට තේරෙයි මේ ස්වභාවය කියන්නේ මොකද්ද මේ ස්වභාවයට ඉඩ දෙනවා යන්නේ අදහස් කරන්නේ කවරක්ද නෑ නෑ නෑ නෑ එහෙම මතක් කරගන්න කාරණාවක් නැහැ අපි ඔය මේ කියලා දේ මොකද්ද මේ කියන කාරණේ පිළිබඳව තව ටිකක් අහන්න වෙනවා සාකච්ඡා කරන්න වෙනවා ඊට පස්සේ සාකච්ඡාවල් ටිකට අහුම්කම් දෙන්න වෙනවා එක්ක අපි පරිගත කරන ලද දේවල් වල හරි අහුම්කම් දෙන්න තවත් අපි ඔය ග්‍රන්ථයේ අන්තර්ගතයන් පිළිබඳව ගැඹුරු පරිශ්‍රණයකට ඒක භාජනය කරන්න. ඒක තමා තුල වෙනස් වන්න ඕන. අර නිතරම කියන්නේ කර්මයක් ඉල්ලන්න එපා, කර්මකාරයෙක් වෙන්න එපා. ලෝකෙන් හැමතිස්සෙම ක්‍රියාවක් ඉල්ලන්න එපා. ක්‍රියාවක් ඇදගෙන යන කෙනෙක් වෙන්න එපා. ක්‍රියාවක් ඇදගෙන යන සියලු බර බිමින් තියලා යන්න බලන්න. කයේ බරයි, සිතේ බරයි ඔක්කොම. බිමින් තියලා ගමනක් යන්නේ. එහෙම නැත්නම් සිතට බර දීලා සිතෙන් ඇදගෙන යන්න එපා යම. කර්මකාරය කියන්නේ හැමදෙස්සේ මේකනේ කර්මකාරකයක පැටලෙනවා. ඉතින් මගෙන් ක්‍රියාවක් ඉල්ලන්න එපා. දැන් අපි මොකද කරන්න ඕනේ? ක්‍රියාවක් ඉල්ලන්න එපා. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න අපි එක මීටිංගක් කරගෙන ඉන්නේ. ආයේ හරිදා ආයේ කලයි. ඒව ගණන් ගන්න එපා. ඒ සාමාන්‍ය දේවල්. ඒ කායට අදාළ භෞතික ශාරීරියාත්මකව ඉරියව් ඒක ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. ඈ ඒක දේවල් තියෙනවා, වාත රෝග තියෙනවා, ගෑස්ට්‍රයිටිස් තියෙනවා, උගුරට එනවා, කැස්සක් එනවා, හිමුන් යනවා. ඒක ශාරීරියේ දෙයක්. ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. සීතල දැනෙනවා, උෂ්ණ දැනෙනවා, ඒකට අපි විදිහට සංගාවක් දා ගන්නවා. අපි අකමැත්ත ප්‍රකාශනය වෙනවා. ඒව ඇත්තට ප්‍රශ්න නෙමෙයි. ඒව නැති කරන්න බෑ. ඒව නැති කරන්න අවශ්‍යත් නැහැ. ඒව තියෙන්න ඕන මිනිස්සුන්ට. ඒව නැති කරලා ඉතින් ගස් කරල් වගේ වෙන්න අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ දර්ශන වේදේ, චින්තන ප්‍රතිපත්තිය. ඒව නැතුව නිකම්ම නිකන් සංවේගයක් දැනෙන්නේ නැති කම්පණය වෙන වෙච්ච එක අය නෙමෙයි. උන්වහන්සේ බොහොම හොඳට කිසිම දෙයකට රියැක්ට් කරන්න නැති අධ්‍යාන නැ කිසිම දෙයකට විරුද්ධ වෙන්නෙත් නැහැ, කැමති වෙන්නෙත් නැහැ. කිසිම දෙයකට විරුද්ධ වෙන්නෙත් නැහැ, කැමති වෙන්නෙත් නැහැ. ඇයි විරුද්ධ වෙන්නෙත් නැත්තේ, කැමති වෙන්නෙත් නැත්තේ? එයාලාක මම එක්නේ. මම දාගත්තොත් තමයි විරුද්ධ වෙන්නේ, එක්ක කැමති වෙන්නේ. මමෙක් නැති දැනින් කවදාවත් කිසි දෙයකට විරුද්ධත් නැහැ, කැමති නැහැ. ඒ කැමති වෙන්නේ මමෙක් නේ. විරුද්ධ වෙන්න කො මමෙක් නේ. මම හිටියොත් මම විරුද්ධයි මේ පාටට. මම හිටියොත් මම කැමති මේ පාටට. දසයන්ස් මෙහා දෙයක් තියෙනවා නම් අපි එහේ හරි දැන් එහේ වහගෙන ඉන්නකොට එන්නේ. ඒකට සද්දේ ඒව ගණන් ගන්න. ඒවත් එක්ක නෙමෙයි මේ ගැටලු විසඳන්නේ. අධ්‍යාත්මික මනස, යමුරු මනසත් එක්ක, මානසික ප්‍රධාන ලක්ෂණත් එක්ක මේ ගැටලු විසඳ ගන්න. එහෙම නැතුව බාහිර ශබ්දත් එක්ක ඒවත් එක්ක නෙමෙයි. අපි අවධානයක් යොමු කරාම හරි දැන් අපි මාන්නේ විශ්වවිද්‍යාලයට යනවා. මේ විශ්වවිද්‍යාලයට යනවා කියන පසුබිම තුල මාතෘ තියෙන ටික එක්තරා ප්‍රමාණයක් තියෙනවා. මට මාවතක් තියෙනවා. මෙතන වංගුවෙන් හැරිලා මෙහෙම ගිහලා දකුණට දාලා වමට දාලා යන්න තියෙනවා. ආවල් විශ්වවිද්‍යාලයේ ගේට්ටු ඇතුළේම ඇතුළු වෙනවා. නමුත් ඒ ආශ්‍රිතව හමු වෙන සංඥා පද්ධතිය කෝටි 100 ගන්න. ගත්තන කඩවල් වල බොහොම මිනිස්සු, සත්තු, සිව්පාව, වරව මේව පාරවල් ඔක්කොමත් එක්ක සංඥා ගන්න කියලා ග්‍රහකොල. ඉතින් අපි ගන්නෑ නෑනේ. ඉතාලම සීමිත පද්ධතියක් අරන් ගියේ. ඉතින් ඒ නිසා මේකත් දැන් අපි මේක ග්‍රහණය කරන්න ඕනේ කියලා ගන්න පටන් ගත්තොත් මේ මහතට යන්න හම්බෙන්නේ නැහැ විශ්වවිද්‍යාලයට. මොකද හේතුව දසමෙන් දසමේ ගන්න වෙනවා. ඒ නිසා එහෙම නැහැ. අපිට කෙලිම මේ නිර්වාණය කියන ගුණය, රටාව කියන එක පිළිබඳව අපිට චිත්‍රයක් තියෙනවා නම් ඒ දේ හොයාගෙන යන්න. නිර්වාණයට චිත්‍රයක් නැහැ. ඒ ඒ ඒකම තමයි චිත්‍රය. ඒ චිත්‍රය හොයාගෙන යන්න. මේක අසිරිමත් දෙයක්. ප්‍රත්‍යක්ෂ වෙනතුරුම මේක කියන්න බෑ මොකද්ද ස්වરૂපය කියලා හරියට. ඈතින් නම් කොච්චර නිර්ණය කරන්න හැදුවත් ඒ පිළිබඳව නීතියක් දෙන්න බෑ. ඒක හරියට අපේ නිවස ගැන කිව්ව කතාව වගේ තමයි. ඈතින් නම් කොච්චර නිගමනයකට පාත්‍ර වෙන්න හැදුවත් සකසහිත මේ පාත්‍ර වීමක් තමයි වෙන්නේ. හා මේ ගම නිසා ගම්පලාතේ ස්වરૂපයට ඔන්න ගේ හැදෙන. මේක නිසා හැදේ එහෙම හදන්න බෑ. ගුරුවරයෙක් නේ කියලා හිතුවා. ගුරුවරයෙක් නම් මේ මට්ටමට ඇති. ව්‍යාපාරිකයෙක් මේ මැණික් ව්‍යාපාරික එහෙනම් මේ මට්ටමට ඇති. ඒ කිසිවත් හරියට ඒක දෙන්න නැහැ. දැන් අපි දැන් මෙහෙම වෙනකොට ගන්නවා. මොන හරි දෙයකට ඉන්න ඕනේ කරන කුරුද්දට සමහරට ප්‍රතික්‍රියාව දක්වනවා කියලා පේනවා හිත ඇතුලේ. හ්ම්. ඒක කොටල මම හින්දානේ ප්‍රතික්‍රියා කරන්නේ. කියලා එන්න. මම දකින්න ඕනද නැත්නම් නෑ අපි ඊට වැඩි දෙයක් ගැන කතා කරේ. අන්නේ කතා කරේ මොකද්ද කියන එක සැල්ලම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකන්ද ඇත්තද මේ කතා කරේ? ඒක හරියට තේරුම් ගන්නකොට තමන් පූර්ණත්වයටපත් වෙලා ඉන්නත් පුළුවන්. දැන් ඒකනේ වැදගත් මේ අපිට වැරදිච්ච තැන මේ ධම්මපදයට අපි දුන්නා මතවාදය. දීලිවර්ලා අපේ මතවාද ටික අපි ගත්ත ටික හරිය කියලා හිතුවා. ඒ නිසා අපි හැමදාම ඔහේ ඉන්නවා. නමුත් මේ පොතේ රහත්වරු මාර්ගඵලලාභින් මිහි කළා. නමුත් අපි ගත්ත ටික හරිය කියලා හිතුවනම් කවදාම තේරෙන්නේ නැහැ. අඩුවක් තියෙනවා සියලු එක ගාතාවක්වත් 100ක් දන්න කෙනෙක් නෑ. ඒ ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ තමයි. ධම්මපදයේ එක ගාතාවක්වත් 100ක් කිසිම මහානායක හඳුරු කෙනෙක් කිසිම නායක හඳුරු කෙනෙක් කිසිම අග්ග මහා පඬිතු කෙනෙක් දන්නේ නෑ. එක ගාතාවක්. නිරුත්ති හරියට දන්නේ. කක් දැනගත්තොත් ඒක ඒකේ දින ඔක්කොම ධම්මපදේ ඔක්කොම ගැදරේ මුළු ත්‍රිපිටකේම තියෙනවා. දැන් මනස මෙයයි කියලා, සිත කියන්නේ මෙයයි කියලා, භාවනාව කියන්නේ මෙයයි කියලා ආකෘතියක් මට නැහැනේ. කියා දෙන්න මොකක්වත් බලලඟ නැහැ. න්‍යායක්, දර්ශනයක්, භාවනාවක් මල්ලඟ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම සැහැල්ලුවෙන් ඉන්නේ. මගේ භාවනාව කාටවත් මේ ලෝකෙ බිඳින්න බෑ. ඇයි? භාවනාවක් නැහැනේ. එතකොට ඒ කියන්නේ එහෙනම් ඉතින් අර භාවනාවක් නොකර නිකම් අර සාමාන්‍ය මිනිස්සෙද්ද නෑ. එහෙම කෙනෙක් නෙමෙයි. එයාට භාවනාවක් තියෙනවා. එයාට ප්‍රති ඕනම මේ ලෝකේ මිනිස්සෙකුට ප්‍රතිපත්තියක් තියෙනවා. එක්ක නිකන් ඉන්න ප්‍රතිපත්තියක්, එක්ක වැඩ කරන ප්‍රතිපත්තියක්, එක්ක මෝඩ ප්‍රතිපත්තියක්, එක්ක ප්‍රඥාවන්ත ප්‍රතිපත්තියක්, එක්ක ගුරු ප්‍රතිපත්තියක්, එක්ක නායක ප්‍රතිපත්තියක්, එක්ක ශිෂ්‍යයෙක් ප්‍රතිපත්තියක් තියෙනවා. නැහැ, නැති කෙනෙක් නෑ. එක්ක රස්තියාදු ප්‍රතිපත්තියක් හරි තියෙනවා යාගේ ළඟ. ඉතින් මේක ප්‍රතිපත්තියක් නෑ කියන එක තුල මහ ගැඹුරක් තියෙනවා. ප්‍රතිපත්තියක් නෑ කිව්වහම හැම ප්‍රතිපත්තියකටම යනවා කියන එක නෙමෙයි. කිසිම ප්‍රතිපත්තියක් නෑ. දැන් අපි සමහරලාට කියන්නේ මේ මනුස්සයෙ ප්‍රතිපත්තියක් නෑ කියන්නේ ඒ හැම ප්‍රතිපත්තියකම ඉන්නවා. ඒතකොට ප්‍රතිපත්ති ගොඩකට කියපු මනුස්සයෙකුට ප්‍රතිපත්තියක් නෑ කියලා කියන එකේ වචනේ ඒ වෙන අර්ථයකින් කියන්නේ. මෙතන කියන්නේ ප්‍රතිපත්ති ගොඩකට යනවා කියන අර්ථයෙන් නෙමෙයි ප්‍රතිපත්ති නෑ. ඔව් ඒකයි මේක සම්මුතික නේ මේක දර්ශනයක් ඥානමය ගුණයක් මිසක් ඒකෙන් අදහස් කරන්නේ කිසි දෙයක් ග්‍රහණය නොකළා කියන අරුතමතු කරගන්නනේ වෙන දෙයක් නෙමෙයි ඈ මං දේශකෙක් නෙමෙයි කියලා කියන්නේ මං ගුරුවරයෙක් නෙමෙයි කියන්නේ ගුරුවරයෙක් කියන කෙනෙක් ග්‍රහණය කරගත්තාම මේ මිනිස්සගේ මොලේ මොකද්ද එකක් වෙනව හවස් වෙනකොට හේතු ඇයි ගුරුවරයා කියන තුල ජීවත් වෙලා නේ ශිෂ්‍යයා කියන ප්‍රතිපත්තිය වුණාද ඒ ශිෂ්‍යත් එහෙමයි දවසේම මේක ග්‍රහණය කරලා ලොකු වෙහෙසකට